2013 වසරේ පළවෙනි මාසේ 8 වෙනිදා භාවනා වැඩසටහන. ජීවිතය සංසාරය හඳුනගන්න විශ්වවිද්‍යාලය තමයි මේ භාවනා වැඩසටහන. ජීවිතය කියන එක ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් බාහිර පොතක තියෙන කරුණකින් හෝ දේශනාවකින් නොවේ. තමන්ම තමන්ගේ ජීවිතේට හොඳින් එකතු වෙමින් හොඳින් සවන් දෙමින් නුවණ යොමු කරමින් තමයි තමන්ගේ ජීවිතේ තමන්ට අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මේ පින්නතුන් ඒ අවබෝධය ඇති කරගන්න මෙන්න මේ කරුණ ජීවිතය තුළ පවත්ව ගන්න බලන්න. පළවෙනි කාරණය තමයි සද්ධර්මයට මේ නිවන උදා කර ගැනීමට තිබෙන ඕනෑකම උනන්දුව කියන එක ජීවිතේ තියෙන්න ඕන. එහෙම නැත්නම් ආශාව කියන එක තියෙන්න ඕන දහම තේරුම් ගන්න. මුලින්ම තියනවද කියලා බලන්න එක ජීවිතේ හඳුනගන්න ලොකු ආශාවක් තියෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි හොඳින් අහුම්කන් දිය යුතුයි කියන අරමුණක් තියෙන්න ඕන. හොඳින් අහුම්කන් දෙන්න ඕන කියලා අදහසක් තියෙන්න ඕන. ඒ අදහසින් යුක්තව අහුම්කන් දෙන්න ඕන. ඊළඟට තමයි ඒ අහුම්කන් දෙනකොට ඒ අර්ථය ග්‍රහණය කරන්න ඕන. වචනාර්ථය ග්‍රහණය කරන්න ඕන. ඒ වචනාර්ථය ග්‍රහණය කළාට පස්සේ ඒ අර්ථ සම්පින්දණය කරලා එකතු කරලා ධර්මය කියන එක හඳුන ගන්න දක්ෂ වෙන්න ඕන. මෙන්න මේ කරුණු ටික තමා තුළ තියෙනවා නම් සද්ධර්මය දකින්න ඉතාම පහසුයි. නිවැරදි මඟ පෙන්වීමක් යටතේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවසාන අරමුණ නිර්වාණය ලෝකෝත්තරයි. ලෝකෝත්තර ධර්මය ලෝකෝත්තරයි කියන වචනේ එක්කම පින්නතුන්ට පැහැදිලි වෙන්න ඕන කාරණේ තමයි ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මය කියන එක. ඒ කියන්නේ කවදාවත් ඉන්ද්‍රියන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි, ඉන්ද්‍රිය ගෝචර කරගන්න බැරි, මිනිසාටම ආවේනික වූ සුවිශේෂ මොලයක් තියෙනවා. ඒ මොලේ ආශ්‍රිතව ඇති කරගන්න විශාල ප්‍රඥා බලයකින් යුක්තව තේරුම් ගන්න දෙයක්. නොසිඳ පවත්නා වූ සිත සංසිඳීමට පවත් ඇති කරගන්න අවස්ථාව. පුරුදුන් සිත නොසිඳ පවත්නා සිත ඒක සංසිඳව ගන්නවා. එහෙම නැත්නම් නොසිඳ පවත්වන එකිටෙකට බැඳි බැඳි පවතින හිත එක තැනකදී ඒ බැඳි බැඳි යන සාංසාරික ගමන බිඳිනවා. ඒ බින්දට පස්සේ තමන්ට අර නොසිඳ පවත්නා ගියපු සාංසාරික චිත්තය එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ ජාත ජරා ව්‍යාධි මරණ නිරය තිරිසන් අපාය ආදී මේ දේවල් වලින් මනුෂ්‍යයා නිදහස් වෙනවා. පින්නතුනි මිනිස්සුන්ට හතුරුකම් කරන්නේ තවත් කෙනෙක් නෙමෙයි තමන්ගේ හිතමයි. තමන්ගේ හිත විතර තමන්ට හතුරෙක් තවත් නැහැ කියලා යම් දවසක අඳුනගත්තොත් ඒ තනත්තිය ඒ තනත්තා ඒකාන්තයෙන් මේ සිත නිරෝධ කිරීමට ක්‍රියා කරනවා ඇති. සිත කියන්නේ තමන්ට ඉන්න සතුරේ. ඒත් ඉතින් හතුරෙක් හැටියට පේන්නේ නැහැනේ මේ හිත මගේනේ. ඒ හතුර මෙන්න මෙහෙම අඳුන්නලා දුන්නා. දවසක් රජ කෙනෙකුට රන්වන් පාට රත්තරම් පාට මොයක් අල්ලගන්න ආසාවක් හිතුණා. මේ රන් මුවා මරලා අල්ලගන්න නෙමෙයි උමනාවක් හිතුනේ, මේ රජතුමාට පණ පිටින්ම මාලිගාව තියලා අල්ලගන්න ඕන කියලා. ඒ අනබෙරයක් යවුවා. මේව කෙනෙක් ඉන්නවනම් එන්න කියලා. මේ මුවා අල්ල දෙන්න. ඉතින් කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒක පුජ්‍යලෙක් ඉදිරිපත් වුණා. රජතුමනි මම මේ වැඩේ කරලා දෙන්නම් කියලා. ඉතින් රජතුමාව මොනවද ඔබට ඕන කියලා තව. ඊපස්සේ ඔහු කිව්වා මට ඕන මීපැණි මුට්ටියක් උයි තනකොළ මිටියක් උයි ඕන කිව්වා. රජතුමා ඒකත් දුන්නා. අර මිහිරියට තනකොළ වල ගාලාව මීපැණි. මේ මුවා ඉතාම රසවත් මේ මීපැණි අනුභව කරා කෑවා. තනකොළත් එක්ක මීපැණි ගාපු තනකොළ බොහොම රසවත් ලෙස කන්න ඇති. ඊට පස්සේ මාලිගාව කිට්ටුවෙනු තව තනකොළ වල ගෑව මීපැණි. එතෙන්ටත් ඇවිල්ලා කෑවා. ඉතින් ඔය ආකාරයට හිතවත් වුණාට පස්සේ මේ පුජ්‍යලයා මේ පැණි ගාපු තනකොළ අතින් කවන මට්ටමට හිලෑ කරගත්තා. හිලෑ කරගත්තට පස්සේ මේ මේ පැණි ගාපු තනකොළ අතේ තබාගෙන කෙමින් මේ පුජ්‍යලයා රජමාලිගාව ඇතුළටම ගියා. ඇතුළට ගියාට පස්සේ ගේට්ටු වැහුවා. ඊට පස්සේ ඔන්න මේ රන්වන් පාටමුවා රජතුමාව අල්ලගත්තා. කොටුකොල්ල තියාගන්න හරි මරලා මස් කන්න හරි ඇති කරගන්න හරි ගත්තා රජතුමා. ඒ වගේ මේ මිනිස් සත්වයාටත් ඒකයි වෙන්නේ. යම්කිසි රසාස්වාදයක් රසවත් බවක් තියෙනවා. ඒක යථාර්ථවාදී නොවන රසයක්. ජීවිතයට හානි දක්වන රසයක්. ඒ නිසා විෂ තැවුරුණු කේජු කෑලි වගේ කියලා දේශනා කළේ ඒකයි. ඒ නිසා මේ මතු පිටින් පේන එක්තරා රසවත් ස්වභාවයක් පසුපස සමස්ත ලෝකයම, එක මිනිසෙක් නෙමෙයි සමස්ත ලෝකයම දුවගෙන යනවා. දුවගෙන ගිහිල්ලා කිසිදු රසයක් නොමැතිව ඒ රසයේ මතින්, ඒ රසය නිසාම, ඒ රසය තුලින්ම ඒ ජීවිත අවසන් වෙනවා. තවත් උපමා කළා පළඟැටියා කියන සතා. ගින්දරට ඉතාම ලොල් කරන සතෙක්. එළියට ආලෝකයට ඉතාම ආස කරන සතෙක් තමයි ওই පළඟැටියා. ඔහුගේ අඬු පිච්චුණත්, පියාඩු පිච්චුණත්, කකුල් පිච්චුණත් නැවත නැවත ඔහු පණින්නේ ගිනිගොඩට. ඒ වගේ මිනිස්සුන්ට මේ සමාජය තුළ මොන තරම් දුක්, පීඩා, කන් කඳුළු, වේදනා මේ දුවගෙන යන වේගවත් සමාජය තුළ මිනිස්සුන්ට ලැබුණත් මිනිස්සු නැවත නැවත පණින්නේ එතෙන්ට. අනේකාකාර දුක් පීඩා විඳමින් තව තවත් ඒ වෙනුවෙන්ම ජීවිත පුදනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ලෝකය මායාවක්. මේ මායාත්මක මානසික ස්වභාවයේ දර්ශනය තමයි හැම කෙනාම බැඳිලා ඉන්නේ. මනෝ කියන වචනයත් මන කියන වචනයත් හැදලා තියෙන්නේ එහෙමයි. මනෝ මවාගත් නිර්මාණය කරගත් ඇඳගත් කියන එකයි. සමස්ත ජීවිතේම ඇඳගත් චිත්‍රයක්. එක එක්කෙනා කැමති පින්නතුනේ එක එක වර්ගයේ එක එක කලාත්මක වින්දන ලැබෙන චිත්‍රවලට. එක එක සම්භාවනීය ස්වરૂප තියෙනවා. එක එක ආස්වාදයන් තමයි එක එක සිතුවම තුලින් ලැබෙන්නේ, හිතට දනවන්නේ. අන්න ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත එක එක විදිහට ඇඳගෙන තියෙනවා. එහෙම නැත්නම් මනෝභාවයන් ඇති කරගෙන තියෙනවා, නිර්මාණය කරගෙන තියෙනවා. ඉතින් මනෝ මවාගත් ජීවිතය සිහිනයක් තමයි හැමෝටම තියෙන්නේ. ඒ සිහිනය දකිමින් ඒ සිහිනය තුලින් තමන්ම සතුටු වෙමින් ඒ සිහිනය තුල තමන් බඳමින් තමයි ජීවත් වෙන්නේ සියලු මිනිසා. ඒ නිසා මායයට රැවටුණු මුලා වුණු අවිද්‍යා අන්ධකාරයක සිටින තාම අසරණ සත්වයෙක් හැටියටයි ලෝතර සම්මා සම්බුදුජානන් වහන්සේලා මේ සත්‍යය දුටුවේ. ඒ නිසා ඔබත් ඒ ඝන අන්ධකාරයේ සිටිනවා නම් ඒ නිදහස් වන්න. එයින් ඈත් වන්න. එයින් පලා යන්නට මන් පෙත් සොයන්න. මනස තුල තියෙන කිසියම් විඥාන ශක්තියක් භාවිතා කරමින් අපිට බැහැ පින්නතුනේ මේ සසරෙන් එගොඩ වෙන්න. උදාහරණයක් වශයෙන් ලාවා ගොඩකට, ලාවා කියන්නේ ගිනි කඳු පුපුරා යන ඒ ලෝදිය, ගොඩකට යම්කිසි මිනිසෙක් වැටෙනවා. වැටුණට පස්සේ ලෝදිය වලට මේ මිනිස්සේ අත තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? තවත් පිච්චෙනවා. සවහාම ගොඩ එන්න ඕන නම් ඒ මිනිස්සයාට එතනින් කරන්න තියෙන්නේ පිටතින් ලැබෙන ලී කැබැල්ලක්, ලනු කැබැල්ලක් මුලක් අත්තක් අල්ලගන්න සිද්ධ වෙනවා. ඒ වගේ මහා සංසාරික දුකට වැටිලා ඉන්න මේ සත්වයා ඒ මනසේම තියෙන ස්වභාවයක් අල්ලගත්තයි කියලා, ඒ මනසේම තියෙන ස්වභාවයක් තුළ පිහිටියයි කියලා බේරෙන්න පුළුවන් කමක් නැහැ, පිච්චෙනවා. ඒ නිසා අපේ පින්නතුන් තේරුම් කරගන්න ඕන මේ මනසේම තියෙන ස්වභාවයකින් මේ උදව්ව අරගෙන හරියන්නේ නැහැ. සද්ධර්මය කියලා කියන්නේ මනසේ තියෙන ස්වභාවයක් තමන්ට අත්වලක් කර දීම නෙමෙයි. ඒ ධර්මයේ අත්වල, ලෝකෝත්තර අත්වලක් හම්බ වෙනවා සද්ධර්මය තුළින්. ඒ සද්ධර්මය තුළින් ලැබෙන අත්වල තමයි අපි හැමදෙනාටම එගොඩ වෙන්න තියෙන එකම පිහිට පිළිසරණ පිණිස පවතින්නේ. දැන් ඔබ මොනතරම් මනස තුලම පෙරලිකාරකම් කරලා මොන විදියට හැඩයට හිටියත් ඔබ ඉන්නේ මනසමයි, මනස තුලමයි. උදාහරණයක් වශයෙන් ඔබ ඇඳ මත ඉඳගෙන මොන ඉරියව්වකට පෙරලිලා හිටියත් ඔබ ඉන්නේ ඇඳේමනේ. ඒ වගේ මනස තුලත් මොන ඉරියව්වකටපත් උනත් එයා ඇඳේ ඉන්න පුජ්‍යලයා වගේ ඉරියව්ව හැඩය දෘෂ්ටිය සංකල්පේ මාරු කළාට කොතනද ඉන්නේ? මනස තුලමයි. ඒ නිසා මනස තුල එක එක හැඩයන් වලට හිටියයි කියලා පෙරළුණයි කියලා නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. මනසේ තියෙන හැඩයන් දෘෂ්ටින් මාරු කළයි කියලා. ඉතින් මේ අසරණ වුණු සත්වයා රවට්ටන්න ආගම් 800ක් විතර ලෝකේ තියෙනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔබට මෙතනින් පිළිසරණ තියෙනවා, මෙතනින් ඔබට ලැබෙනවා, මෙතනින් ඔබේ කාරණේ ඉෂ්ට වෙනවා කියලා කිව්වහම ඒ ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතුව තමයි එතෙන්ටපත් වෙන්නේ. යමෙක් රෝගයක් තියෙනවා කියලා කියන අසනීපයක්. කොහේ හරි වෛද්‍යවරයෙක් කවුරු හරි කිව්වොත් එහෙම ඒ රෝගේ හා අපි සුව කරන්නම් කියලා අපි එතෙන්ට යන්න පටන් ගන්න නැද්ද? යනවා. අපි හැබැයි දන්නවද වෛද්‍යවරයෙක්ගෙන් අපි අහනවද ඔබ මොන බෙහෙත්ද දෙන්නේ මොන විදියටද මේක සුව කරන්නේ කියලා? අහන්නෙත් නැහැ. ඔය දෙන දෙයක් කරන දෙයක් කරගෙන ඉන්නවා. මේ සමහර වෙලාවට අපට හම්බෙන උත්තරේ මොකන්ද? සුවපත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සුවපත් කරන්න බෑ කියලා. ගොඩාක් අය ඉන්නෝ මේ විදියට. ඉතින් අන්න ඒ වගේ අපිටත් ලෝකේ ආගම් වලින් මෙහෙම කරන්න මෙහෙම කරන්න මෙහෙම කරන්න එතකොට ස්වර්ගයේ උපදින්න පුළුවන්, මොක්ෂය ලබන්න පුළුවන්, සදාතනික සැනසෙල්ල ලබන්නම් කියලා නොයෙකුත් දෙනාගේ විශ්වාසයන් මත ඉඳගෙන සිටීම ශාල මුලාවකට හේතුවක් වෙනවා. ලෝකේ එකක් නෙමෙයි, එක ආගමක් දෙකක් නෙමෙයි තියෙන්නේ. ආගම් 800ක් විතර තියෙනවා. මේ කෝටි 800කට ආගම් 800ක් විතර තියෙනවා. එතකොට කෝටියකට එකක් වගේ තියෙනවා ආගම්. මවාගත්ත ලෝකයේ තුල තව මවාගෙන ඉන්නේ. එයිසම් ලෝකේ බොහෝම මිනිස්සු ඥානයෙන් දිලිඳුයි. ඥානයෙන් රජු බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ රාජ්‍ය බුද්ධියේ රාජ්‍යත්වය බුද්ධියේ ඥානයෙන් රජ වුණේ බුදුරජාණන් වහන්සේ විතරයි. අනිත් කිසිම සාන්දෝරේ දෙවිය බ්‍රහ්මෙන් බුද්ධියෙන් රජ නෙමේ. ඒගොල්ල බුද්ධියෙන් දිලිඳුයි, අඥානයි. ඔව් මොනතරම් ක්‍රමවේද කියලා දුන්නත් ඒ ක්‍රමවේද තුලින් මිනිස්සුන්ගේ සර්ව කාලීන දුක් විසඳන්න පුළුවන් වෙලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ සේ සන්ධර්මය තුළින් සර්වකාලීනව ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්න පින්නතුන්ට නිවන් දකින්න එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයේ සැනසෙල්ල කියන එක කොහෙද තියලා කියලා තියෙන්නේ කියලා දකින්න කැමති නම් ඔයත් කරන්න ඕන සියලු බැඳීම් වලින් හා නොබැඳීම් වලින් ඉවත් වෙන්න ඕන. බැඳීම් වලින් හා නොබැඳීම් වලින්, බැඳීම් හා නොබැඳීම් වලින් නිදහස් වෙන්න ඕන. මම මේක කොටස් දෙකකට දෙපැත්තක තියෙන වචනයක් එකට එකතු කරලා එක කොටසක් බවට පත් කරලා ඒ කොටසෙන් නිදහස් වෙන ක්‍රමයක් ගැන කිව්වේ. ඒකෙන් අදහස් කරන්නේ මේකයි. අපි යම්කිසි සංඥාවකටපත් වුණාම මේක ධර්මයයි, මේක නිත්‍යයි, මේක හරි කියලා එතන තියෙන්නේ ධර්මය නෙමෙයි. ඒ නිසා අපේ ශ්‍රී ලාංකික බෞද්ධයෝ මේ අනිත්‍යතාවයත් අනිත්‍ය විදියට දකින්න දන්නේ නැහැ. අනිත්‍යතාවය අනිත්‍යතාවයක් හැටියට දකින්න දන්නේ නැහැ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ අනිත්‍යතාවය නිත්‍ය දෙයක් හැටියටයි දැකලා තියෙන්නේ. ඒ නිසා ජීවිතය ගැන කලකිරීමකුත් කනසල්ලපු සංවේගයකුත් තබාගෙන ශරීරයේ මත ලේයට මස්නහර තියෙනවා කියන ජීවත් වෙනවා. දර්ශන සම්පන්නියක් නැහැ. ඒ නිසා මේ අනිත්‍යතාවයත් අනිත්‍ය වශයෙන්ම දකින සමාජයක් සම්බුදු සසුනක් ලෝකයක් අපිට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය සත්‍යයයි. හැබැයි මේ අනිත්‍ය නිට්ටය වෙන්නේ නැහැ. මේ අනිත්‍යත් අනිත්‍යයි. අන්නේ එතෙන්ට පින්නතුන්ගේ මනස දියුණු වෙන්න ඕන. අනිත්‍යත් අනිත්‍ය විදියට දකින්න පුළුවන් මනසක් ඇති වෙන්න ඕන. ඒ තුලින් තමයි තමන්ගේ ප්‍රඥාව ඇති වෙන්නේ. නොයෙකුත් පහළ වෙන අනකුත් සිතුවිලි පීරාගෙන මේ අනිත්‍යතාවයත් අනිත්‍ය විදියට දැක්කට පස්සේ ඇතිවන සංකල්පය මොකන්ද? එතනින් දක්වන මතුවන ධර්මය කුමක්ද කියලා බලන්න තියෙන වෙලාව. එහෙනම් මේ මොහොතේ අපි සලකා බලමු අනිත්‍යතාවයත් අනිත්‍ය විදියට සලකා ගත්තට පස්සේ අපිට ලැබෙන උත්තරේ මොන වගේද කියලා විනාඩි කීපයක් ධර්ම මනසිකාරයේ දෙමු. මිනිසුන්ට මේ සියලු ප්‍රශ්න ඇතිවීමට හේතුව තමයි මිනිසා නිහඬව සිටීමට නොදන්නා බැවි. මනුෂ්‍යයා දන්නේම නැති සිද්ධිය තමයි නිහඬව ඉන්න දන්නේ නැහැ. දැන් ඔය කටපියාගෙන ඉන්න එක පමණක් නෙමෙයි නිහඬව ඉන්නවා කියලා කියන්නේ. කටපියාගත්තත් නිහඬ වෙලා ඉන්න පුළුවන්ද? බෑ. නිහඬන්තරේම හඬක් තියෙනවා. එතකොට සියලු ප්‍රශ්නවලට හේතුව තමයි කතා කරන්නට හැකියාව තිබීම. කතා වෙන්නේ නේද මේ ඔක්කොම ප්‍රශ්න හටගන්නේ? කතාවේ. මානසික ප්‍රශ්න හටගන්නේ මානසික කතාවේ. මනසත් කතා කරනවානේ. ඔබේ මානසික කතාවයි කටේ කතාවයි නතර වුණා නම් සියලු ප්‍රශ්න වලට විසඳුම එතන තියෙනවා. දැන් ටික වෙලාවක් ඔබ කටින් කතා කරන්න නැතුව නිහඬව විමසුන් ඇසින් ජීවිතය දිහා බැලුවා. ඒත් ඔබ හිතෙන් ගොඩක් දේවල් කතා කළා. එහෙනම් හැබැයි ධර්මයේ නීතියක් හැටියට ගරගෙන ක්‍රියාත්මක කරන්න බෑ. නීතියක් ක්‍රියාත්මක කරන විදිය තමයි ඒක හිතට ගන්නව, ධාරණය කරගන්නව, පුජ්‍යලයක හැටියට සැලකිල්ලෙන් ඒක ආරක්ෂා කරනවා. ඒක තමයි නීතිය. එනිසා මමත්වයේ තුලට ලබා දෙන තවත් හැදහීම් ක්‍රමයක් ආගමක් නොවේ සම්බුද්ධ දර්ශනය කියලා කියන්නේ. ඔබේ ওই මනසට තවත් ආගමක් නම් ඇතුළත් කරන්න පුළුවන්. තාම ලේසියෙන් ඒක ක්‍රියාත්මක කරන්නත් පුළුවන්, දෘෂ්ටි කප කරන්න පුළුවන්. අනාගත බලාපොරොත්තු ටිකේ ඔබගේ අභිප්‍රායන් සඵල වෙනවයි මේන් කියලා අදහස් දෙකකේ දුන්නා නම් මේ රටේ සමාජයේ යම් මිනිස් කණ්ඩායමකට විශාල පිරිසක් එකතු කරගන්න පුළුවන්. හැමෝම ලෙඩ වෙනවට බයයිනේ. ඉතින් නූතන ආගමික අලුත්ම උපාය තමයි ලෙඩ සුව කිරීමේ කලාව. මාත් පටන් ගන්නවා. අනාගත ලෙඩ හැදෙනවටත් බයයි, වර්තමානයේ තියෙන ලෙඩ වලටත් බයයි. ලෙඩ සුව කිරීමේ කලාව තමයි අලුත්ම ආගමික කලාව. මානසික සුවපත් කරන්න පුළුවන් මානසිකව තියෙන යම්කිසි ලෙඩක් රෝගයක්. සමහර අයට මානසික පීඩනය නිසා කායික රෝග වැළඳෙනවා. එතකොට මානසික පීඩනය සුවපත් කළා කායික පීඩනයට කායික ඒ රෝගයට වෙදකම් කළාම කාය සුවපත් වෙනවා. ඒ මැරෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඔබ සිටින්නේ ඉතාම අසරණ තැනක. ඔබේ සිත හරියට මඩේ ඉඳපු ඉන්නක් වගේ. එහෙට ගහගෙන යනවා, මෙහෙට ගහගෙන යනවා. Tamanට ස්ථාවරයක තියාගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන් ওই ලක්ෂණය අද මිත්‍යා දෘෂ්ටික ආගම්වල ඉන්න අයටත් වැඩි දකින්න තියෙනවා. මිත්‍යා දෘෂ්ටි හරියට ගත්තොත් තදින් එයා ඒකෙම ඉන්නවා. ඒක මිත්‍යා දෘෂ්ටියේ තදින් නීති දාලා, රටකටළු දාලා, බය කරලා එමේ දානවල. ඊට පස්සේ ආයේ වෙන දෙයකට අහුම්කම් දෙන්නවත් කැමති වෙන්නේ එයා තදින් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා. හැබැයි අපේ බෞද්ධ පිරිනතොට මිත්‍යා දෘෂ්ටියක් නැහැ, සම්මාදිට්ඨියක් නැහැ. මිත්‍යා දෘෂ්ටියක් නැහැ, සම්මාදිට්ඨියකුත් නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එහෙ මෙහෙ ගහගෙන යන ස්වභාවය, වේගෙන් එහෙ මෙහෙ ගහගෙන යන ස්වභාවය තියෙනවා. හැබැයි එතරම් මධ්‍යස්ථ තැනක ඉන්නවා. හරි මාවත, හරි මග ආසර පෙන්නුවොත්, හරි මාවතේ ගමන් කරන්නත් ඕනම් පුජ්‍යලෙකුට ඇවිල්ලා හෙට මේ රටේ රජ වෙන්නත් පුළුවන්. මං අප්පා වෙන්නම්, මහප්පා වෙන්නම්, කුඩම්මා වෙන්නම්, පාංගෙඩිය 2.50ට දෙන්නම් කියපු ගම රජ වෙන්නත් පුළුවන්. චින්තනයක් තියෙන වෙලේ නෙමෙයි පාං කන්නේ රටට කරන්නේ, ආගමක් අදාළ නෙමෙයි. ඒ වගේම ලෙඩේ කවුරු හරි සුව කරලා දෙන්නම් කියලා කියපු ගම එතෙන්ටත් දුවනවා. මාර්ගඵල මෙහෙ දෙනවයි කිව්වෝ එතෙන්ටත් දුවනවා. මොනම අවිචාරමත් අවිචාරවත් සමාජය, විචාරාත්මකව විමර්ශනාත්මකව බලන්නේ ජීවිතය දිහා. ඉතින් මෙහෙත් ඉන්නේ හැම කට්ටියක්ද දන්නේ නැහැ. ඉතින් දුවගෙන ඇවිල්ලා සමහර අය යන්නේ අඩුවක් හොයන්න, සමහර අය යන්නේ වයසට ගියාම ඔය පිනක් දහමක් වෙන්න යන්න ඕනේ කියන නිසා. සමහර අය ඉන්නවා බොහොම උනන්දුවෙන් ඕන කමෙන් මම මගේ ජීවිතය තුළ මේ කරපු හැම ක්‍රියාවලියක මේ හැටි හරබරතාවයක් නැහැ, අර්ථ සම්පන්න වෙන්න නම් ජීවිත අවබෝධය කරගන්න ඕනේ කියන අදහසින් යනවා. එතකොටම ජීවිතයේ තුල තියෙන කිසියම් දෙයක් අර්ථවත් දෙයක් හැටියට ගන්න පුළුවන් කම නැහැ. ජීවිතය කියලා කිව්වම ඔබට මොනවද තේරෙන්නේ? ජීවිතය කියන වචනයෙන් මොනවද අපි සංකේතවත් කරන්නේ? ශාල පරාසයක්, කායික මානසික ලෝක දෙකම. ඒවල තුන්වෙනි ලෝකයක් තමයි කායික ලෝකයක්, මානසික ලෝකයක්, ඉක්මව ලෝකයක් තමයි ලෝකෝත්තර. සම්මයක් ඇසෙන පාද ගන්න සම්මයක් ඇත. දෘෂ්ටියක් නැතුව ලෝකෙ දකින්න පුළුවන් ඇහැ පාද ගන්න. සදහම් ඇහැ කියන්නේ දහම් මැස කියන්නේ තෝකට. දැන් ඔයගොල්ලෝ හැමෝම දෘෂ්ටිගතයි. ඈ මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙක්ම දෘෂ්ටිගත කරලා ආරූඪ කරලා ආවේශ කරලා තියෙන බෙරේ ගහලා ගන්ටාර ගහලා සලෝක කියලා ස්තෝත්‍ර කියලා යාඥා කරලා මිනිස්සු ආරූඪ කරලායි තියෙන. උඹ ක්‍රිස්තියානි, උඹ මුස්ලිම්, උඹ සිංහල බෞද්ධ, උඹ දෙමළ කියලා ආරූඪ කරනවා. බෙර ගහලා ගන්ටාර ගහලා දුම් අල්ලලා ආරූඪ කරලා තියෙනවා. මං හිතන්නේ මම වැරදි වෙන්නේ නැදේ 100%ක්ම. ඒ නිසා ඒ தත්ත්වය ඉස්සෙල්ලා තමන් තේරුම් ගන්න. මේ මමත් මේ දැන් ඉන්නේ මේ නටන්නේ ආරුඩේ. දැන් ආරුඩේට අඳිනවා. ලෝක මිනිස්සුත් ඒ විදිහට අඳින්නේ නැද්ද? එක එක ආරුඩේට එක එක විදිහට අඳිනවා. ඒ විදිහට ඇඳලා ඉන්නු ඉතින්. ගුරුවරයාගේ ආරුඩෙන් අඳිනවා. නීතිඥගේ ආරුඩේට අඳිනවා. ඒ කාන්තාවන්ගේ ආරුඩිට අඳිනවා. පිරිමින්ගේ ආරුඩිට ඇඳලා ඉන්නවා. දැන් තොইলේ නටන බෙර ගහනවා. ආතුරය ඇවිස්සලා ඉන්නවා. කට්ටඩිය තමයි මාරයා. කට්ටඩියගේ මන්ත්‍රවලට ආතුරයට නටනවා. ඔබ හිතන්න ඔබට තියෙන මනස මොනතරම් දුර්වලද කියලා තරහ ගස්සන්න පුළුවන් මනසක් නේ තියෙන්නේ. ඔය මහත්මයාට දැන් මං කියන්න ඕන මම මේ බණිනේවත් එක තරහකට නෙවෙයි දුස්සකට නෙවෙයි මං ඔන්න ඔයාට චෙක් කරලා බලන්න මම මේ කරන්න හදන්නේ මං ඔයාට තරහ ගස්සන විනාඩි 5ක් ඇතුළත කියලා තරහ ගස්සන්න පුළුවන්. මම කල්පනා කරන මේ කුඩාම කාලේ මට හිතෙච්ච අපූර්ව පරේෂණය ගැන තවම මට එච්චර කාලෙකදී එහෙම දෙයක් කරන්න හිතුනේ මොකද කියලා. පුජ්‍යලේ කුඩාන ගහලා රුපියල් 20ක් දීලා මං කෝව මේ මොකද කරන්න ඕන කිව්වා. මං කෝව දැන් ඔයාට කරන්න දෙන්නේ මට බනින්න. ඒ හරි සන්තෝෂයි මිනිස්සුන්ට බනින්න හම්බ වෙනවනේ දීලා. ඒ මිනිස්සු බයින්නද මං අහගෙන ඉන්නවා. තදට බනින්න ඕන එක එක වචන කියලා. ඉතින් මේ වොජලෙන් හොඳටම බයිනෝ ඉතින් මම මහගෙන හිටියා ඉතින් මුලින් තරහා ගියේ නෑ මොකද මම සල්ලි දුන්න කියලා මතක නිසා. පස්සේ අර වචන වලින් බයිනකොට මට හිතෙනවානේ මේ වොජලෙන් මට බයිනවා කියලා. තරහන ඕන ගෙදරදී පොඩි අධ්‍යයනයක් කරන්න මහත්තයට කියන්න ටිකක් වෙලා මට බයින්න බලන් තරහ යනවාද කියලා බලන්න. ඒ හරි මායාකාරී සමාජයක් ලෝකයක් තියෙන හරි භයානකයි මේ පුදුම සත්‍යය. ඉතින් මේ මායාවට තමයි වැඩි තැන තියෙන්නේ. දැන් ඔය කසාද බැන්දට පස්සේ මහත්ය නෝනට තියෙන නෝනට මහත්ය තියෙන මායාව අඩු වෙනෝනේ සත්‍යවාදීව ජීවත් වෙන්න පටන් ගන්න. ඊළඟට ඒ දෙන්න මායාව අඩු වුණාම පිටින් ඉන්නේ හුම් මායාව දාන්න පටන් ගන්න. ඊට පස්සේ ඒ මායාව ලොකු වෙනවා අර ගෙදර තියෙන මායාවට වඩා. හැබැයි ඉතින් අර යාළු කරගන්න කාලේ නම් හොඳට මායාව තිබ්බා. යනකොට හොඳට සෙම් පවුඩර් ගහලා කොණ්ඩෙ බීරලා වාහනේ හොදගෙන යන්නේ. ඒ මායාව ඊට පස්සේ වෙනස් වෙනව නේද? ඒ නිසා ඒ වගේම මේ හිත අපේ වනන්න පුළුවන් හිතක් තියෙන වෙනස් කරන්න පුළුවන් හිතක් තියෙන්නේ. එයා මම තරුණ කාලයේදී කල්පනා කළා මේ නැති දෙයක් පෙන්නලා මායාවක් පෙන්නලා යාළු කරගෙන හරි මිත්‍ර කරගෙන හරි ඒ ඇති කරගන්න විවාහයක් හරි වැඩක් නැහැනේ මහ බොරුවක් නේ. ඉතින් මම ඇත්ත පෙන්වන්න පටන් ගත්තා. ඇත්ත පෙන්වුවම අවුරුත් කැමති නැහැ. ඇත්තදද මොකද්ද? හැම කෙනෙකෙම ඇත්ත தත්ත්වයේ ස්වභාවය මොකන්ද? අපි උදේ පාන්දර නගින්නකොට කවුරු හරි දැක්කොත් එහෙම ඇත්ත தත්ත්වේ. කවුරුත් කැමති වෙන්නේ නෑ දත් ටික හරිය ප්‍රසන්නයි. කුණු ගෙල බේරිලා කබ කඩ කඩ යනවා. හ්ම්. හදිස්සි අපි කැසිකිලි වැසිකිලි කියපු වෙලාවක හයියෙන් ඩෝම් ගාලා සද්දයක් හරි අහුනොත් ඒකටත් කැමති නෑ. ඇත්ත ධර්මයට මුහුණ දෙන්න කැමති නෑ. සාමාන්‍ය මේ ජීවිතයේ ඉදදි හරි ඉඳලා හිටලා හොස් ගාලා ගියොත් එහෙම නේ වාතාශ්‍රයක් එහෙම උලැජ්ජාවකට සලකන්නේ. මම කියන්නේ ඒවා එහෙම අතාරින්න එපා නිකන් නිකරුණේ ඒවා ගන්න ඕනේ. නමුත් අපේ තියෙන අර ආත්මීය එක්තරා අංග මඩලයේ තුලදී අපි ඒ තුල විශාල කම්පණයකට පත් වෙනවා නම් එතන තියෙන්නේ විශාල මමත්වයක්. පොඩි එකෙක් හිටියොත් එහෙම ළඟ ඉන්න පොඩි කනට තමයි ටොක්ක්ක් කරන්නේ තමන්ගේ වරදට. ඉතින් එහෙම කළම අපි මේව වැරදි හදාගෙන මේව කරලා මේ උත්සාහ කරන්නේ මොකද්ද? එක්තරා මොකද්ද දෙයක් රැක ගන්න. මම කියන්නේ ඒවා රකින්න නැතුව ඕන විදිහකට ඉන්න කියන එක නෙමෙයි. මිනිස්සු චාරිත්‍ර ධර්ම හැටියට ආචාර ධර්ම හැටියට සිටිය යුතුයි. නමුත් ඒත් අපි බලන්න ඕන විද්‍යාත්මකව මේ ඔක්කොම කරලා අපි මොකද්ද මේ රැක ගන්න උත්සාහ කරන්නේ? ඕක විතරක් නෙමෙයිනේ අපි කොච්චර දේවල් අනිත් හැම දෙයකින්ම ওই විදිහට රැක ගන්න උත්සාහ කරන්නේ කුමක් හෝ දෙයක්. හැබැයි අපිවත් දන්නේ නැහැ අපි මොකද්ද මේ රැක ගන්න උත්සාහ කරන්නේ කියලා. උදේ ඉඳන් රැ වෙනකම් මම මේ කියලා කතා කළත් කවුරු හරි කෙනෙක් පෙන්වන්න කියලා කිව්වොත් මම පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒකයි තියෙන தත්ත්වය. ඒ නිසා අපි නැවත නැවත අපි හොයන්න ඕන මම මමයයි ආමන්ත්‍රණය කරන්නේ කවරකටද? මා මමයයි බය වෙන්නේ කොමටද? මා මමයයි ඉදිරියට ගෙන යන්නට උත්සාහ කරන්නේ කොමටද? සැබෑ ජයග්‍රාහී පුජ්‍යලේකු ලෝකේ ජය ගන්න නෙමෙයි උත්සාහ කරන්නේ. ලෝකයට ජය ලබා දෙන්න. ඒ නිසා මාගේ උත්සාහය මේ සමාජයට ලෝකයේ මිනිසුන්ට ජය ලබා දෙන්න මිසක් මට ජයක් ලබන්න දෙයක් නැහැ. ওই ජය පරාජය දෙකම අතහැරියා. මට ජයත් එපා, මට පරාජයත් එපා. හැබැයි මම ඔබටත් කියනවා ওই ජය පරාජය දෙක අතහරින්න. ජීවිතේ පුදුමාකාර විවේකයක් ලැබෙනවා. එතකොට ඇඟට සරිලන විදියට ඇඳුම් අඳීවි, කකුල් දෙකට පහසු වෙන විදියට ඇඳුමක් දාගනීවි, ගමනක් යන්න සහ තමන්ගේ පරිභෝජනයට සුදුසු පරිදි වාහනයක් ගනීවි, තමන්ගේ පරිභෝජනයට ප්‍රමාණවත් වෙන විදියට දවසක් ආහාර පාන යුතුයකම් ආදී සිද්ධ කරාවේ. ඒ සමහර තැන්වලට තෑග්ග ගෙනියන්නේ ඇයි? ගෙනියන්න අමාරුයි තෑග්ග. ඒ වුණාට මේ පොඩි එකක් ගෙනිච්චාම අපි ගැන මොනව හිතයිද? ඒකට එවනේ පන්සලට උනත් නිකන් ආවොත් එහෙම මොනව හිතයිද කියලා ওই ගමේම තියෙන කෙහෙල් ගෙඩි උස්සන් එනවා. කෙහෙල් ගෙඩි පිළිලා මේ පන්සල කෙහෙල් ගෙඩි හැයේ මේ කාට ගන්නද ඔච්චර එක හම්දුර කෙනෙක් දෙන්නේ කියන තැන ඔය කෙහෙල් ගෙඩි ආවරි 10ක් වටනවා මොකව කොහොම කන්නේ වලඳන්නද? ඉතින් ඒ නිසා මේ කොහොම තියෙන්නේ තමා ගැන අවදක්ෂේරුවෙන් කවුරු හරි හිතයි කියන බය. ඒ වුණාට අපින් ඇහුවාම මම කියන්නේ කවුද කියලා දන්නේ නැහැ කියන්නේ. මේ මෝඩ මිනිස්සෙක් නම් කියයි මේ ඉන්නේ ශාරීරික වශයෙන් මම කියයි. ඥානවන්ත මිනිස්සෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ශරීරය පෙන්නලා අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ ජලය. මම කියන අමු දෙයක් නෙමෙයි ස්වභාව ධර්මය. එහෙම නැත්නම් දෙවියන්ට අයිති දෙය කියලා කියන්නේ තාගම් වලින් ඒකයි. දෙවියන්ට අයිති දෙය. ඒක දෙවියන්ට අයිති දෙයක්. يعني හිරු දෙවියෝ, වා දෙවියෝ, මේ ජල දෙවියෝ, ඉතින් පොළොව දෙවියෙක් හැටියට ඉතින් අදහනවා. ඒ කියන්නේ යමක් අපිට යහපතක් ඇති කරන ඕනම දෙයකට කියන්නේ දේව දෙනවා. දෙන්න දෙවියා මරන්න මාරයා. හිරු දෙවියා ආලෝකය දෙන්න. සලු දෙවියා සෞම්‍ය බව දෙන්න. වා දෙවියා වාදේ දෙන්න. වැසි දෙවියා වැස්ස දෙන්න. පුජ්‍යලේක් නෑ. දැන් බුදුදහමෙත් එහෙම දේව කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් වැරදි විදිහට අර පුජ්‍යලේක් කියලා නිර්මාණයක් කරගෙන. එයාට ඇහෙනවයි කියලා හිතාගෙන ඉන්නවා. එයාට පේනවයි කියලා හිතාගෙන ඉන්නවා. එයාට චින්තනය කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න එක තමයි වැරද්ද. එයාට චින්තනය කරන්න බෑ. පහුගිය දවසක මට ග්‍රහ ඒ උන්ට පින් දෙන්න ලිස්ට් එකක් ලැබුවා. ඈ ඒ සිගුරු ගහයට පින් දෙන්න ඕන, ග්‍රහ දේවයන්ට, බ්‍රහස්පති දෙවියන්ට පින් දෙන්න ඕන, දෙයනේ මේ අජීවී වස්තුන්ට පින් දෙන්න පුළුවන්. අජීවී වස්තුන්ට පින් දෙන්න බෑ. ඒවන් යම් යම් කිරණ තියෙනවා, ඒවා අපි මුදු පළඳලා, මණික් පළඳලා, එහෙම නැත්නම් ඒවයේ එන අසුබ තරංගය අපේ ජීවිතය තුළ ප්‍රතික්‍රියාවලියක් හදා ගන්න ඕනේ. ඒකෙන් බේරෙන්නේ. දැන් මනස අවුල් කරන ගහයක ගහ යෝගයන් පිළිහෙලා දෙනවා. එයා වැඩිපුර භාවනා කරන්න ඕන, සංසුන් කරන්න ඕන. මොකද හරි වැඩිපුර එනවනේ. දැන් හයියෙන් ගිනි ගන්න තැනකට එතෙන් වතුර එකතු කරනකොට ගින්න අඩු වෙනවනේ. රත් වෙන තැනකට වතුර එකතු කරාම අඩු වෙනවනේ. නැත්තම් තව ප්‍රශ්නේ වැඩි වෙනවා. අන්න ඒකයි ඔය ග්‍රහපල දුරු කරගන්න ක්‍රමය කියලා කියන්නේ. ග්‍රහ වස්තුවකින් විතරක් නෙමෙයි ඔබේ ගෙදර ඉස්සරහා හිටවන මල් ගහිනුත් ඔබට තියෙනවා කිරණක් ආකර්ෂණය. ඔබේ අල්ප ගෙදර ඉන්න මිනිස්සුන්ගෙනුත් තියෙනවා ආකර්ෂණයක් කිරණක්. ඔබ කතා කරන ආධාන ධර්මය තුලත් තියෙනවා ආකර්ෂණයක් කිරණක්. කොඩින්ම කියනවා නම් තමන් ළඟින් නිදාගන්න නෝනා මහත්තයගේ ආකර්ෂණයක් කිරණක් තියෙනවා කියන එක ආදෙන. ඒ ග්‍රහය ඔක්කොටම වැඩිය හොඳ වෙන්න ඕන. මොකේ දහය නරකුණු තරි තොක්කම ගහය ටික හොඳ වුණත් වැඩන්නේ නැහැ. තේරුණා නේද? ඊට වඩා ලොකුම දේ තමයි තමන්ට තමන්ම හොඳ කෙනෙක් වෙන්න ඕන. ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඕන. මොනද කෙනෙක් වෙන්න ඕන. එතකොට තමයි සන්තෝෂයෙන් සානසීලව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි සාධාරණත්වය හා අසාධාරණත්වය හොඳින් අඳුනන්නේ තමන්ගේ සිතයි. තමන්ගේ සිතට එරෙහිව අසාධාරණ ක්‍රියාවලියක් කළොත් හිත නිතරම කියන ඔබ අසාධාරණයි, ඔබ අසාධාරණයි, ඔබ අසාධාරණ දෙයක් කළා කියලා. හිතට සාධාරණ වූ දෙයක් කළාම නිතරම කියන්නේ හිත ඔබ සාධාරණයි, ඔබ යහපත්, ඔබ නිවැරදි, ඔබ හොඳයි කියලා කියනවා. අයහපත් දෙයක් කළොත් ඔබ වැරදි, ඔබ වැරදි, ඔබ වැරදි කියලා කියනවා. ඉතින් සිතට සමීපව මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. මේ වෙනකොට මිනිස්සුන් ජීවත් වෙන්නේ ලෝකයේ, සමස්ත ලෝකයේ මිනිසුන් ජීවත් වෙන්නේ මුදලට සමීපව. ඒ නිසා ගොඩක් අය කියලා දෙනවා ලොකු ව්‍යාපාරික මහත්තුරු හම්ඳුනේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ විදිහට හැදිච්ච ලෝකයකුත් ඉන්නවා. එහෙම අයත් ඉන්නවා. සල්ලි වලින්ම ඔක්කොම ගන්න දෙනවා. නෝනගේ යුතුකම වෙන්නේ සල්ලි වලින්, දරුවන්ගේ යුතුකම වෙන්නේ සල්ලි වලින්, මහත්යගේ යුතුකම වෙන්නේ සල්ලි වලින්. එහෙම හැරිච්ච ලෝකෙකුත් ඉන්නවා. ඒ ඔක්කොම කම්පියුටර්, එහෙම නැත්නම් රොබෝ ලෝකයක් බවට ප්‍රතිනිර්මාණය වෙමින් පවතිනවා. ඒ රොබෝ ලෝකය නිර්මාණය කරගන්න තමයි මේ සෑහෙන්න දුක් මහන්සි වෙන සංවර්ධනයේ කියලා ඔය නිවාරයේ මොකද්ද එකක් කරන්න හදන්නේ. ඒක තමයි සංවර්ධනය තියෙන මිනිස්සුන්ගේ හදවත්වල. නොසෑහෙන මිනිස්සුකට හඬේ වේගයෙන් යන කපිරු යානයක් තිබ්බත් වැඩන්නේ නැහැ. ගමට ගිහිල්ලා ඉන්නේ කපිරු යානයක් තිබ්බත් වැඩන්නේ නැහැ. නොසෑහෙන පුරුදේකට සෑහීමක් ඇති පුජ්‍යලෙකුට බක්ති කරත්තයක් තිබ්බ ඇති. එතකොට මේ සෑහීන්න කියලා කියන්නේ ඔබට අනක් නෙමෙයි. මේ සෑහීම කියන එක උදා කරගන්නට උවමනා කරන පසුබිමහා ඒ අවබෝධ කරගන්නට උවමනා කරන ගුණාංග ඔබ තුල දියුණු වෙන්න ඕන. අවයත් නපි ගොඩාක් අය කියන්නේ ධර්මයෙන් කියන්නේ ආසාව නැති කරගන්න. ඒ ආසාව නැති කරගන්න කෙනෙක් ඉන්නේ මේ. දැන් එහා පැත්තේ මිනිස්සයා ගෙදර ගිනි ගන්නවා කියලා කෑ ගහනවා. මෙහා පැත්තේ ඉඳන් කියනවා ජනේලෙන් ඇවිලා ඔය වතුර ටිකක් ගහලා නිවා ගන්න කියලා. ඉතින් එතකොට හරියන්නේ නැහැ නේ. එහෙම නැත්තම් ඔක නිවා ගන්න කියලා කියනවා. එහෙම හරියන්නේ නැහැ නේ. දැන් මට බඩගිනිනේ කියනවා. ඒ මිනිස්සයට කිව්වොත් එහම ඔයා මේ බඩගිනින ඉවසා දරාගෙන ඉන්න කිව්වොත් හරියන්නේ නැහැ. මට ලෙඩ හැදිලා තියෙනවා. දොස්තර මහත්තයා ළඟට ගිහුවාම උණ හොඳ කරගන්න කියලා දොස්තර මහත්තයාත් කිව්වෝ. ඒ වගේ දොස්තරවරුන ඉන්නේ අපේ ආම්ඳුරු ළඟට ගියා. ආම්ඳුරු කියනවා තණ්හාව නැති කරගන්නලු. අපිට. තණ්හාව නැති කරගන්නලු. ඒ කියන්නේ දොස්තර මහත්තයා ළඟට ගියාම මට උණ හැදිලා ගිහුවාම දොස්තර මහත්තයා කියනවා ඔයා උණ හොඳ කරගන්න. එතකොට ඒක හරියන්නේ නැහැ. අය තණ්හාව නැති කරගන්න. එහෙම හරියන්නේ නැහැ. හිතෙන්ද එකතු කරන්න ඕන ඖෂධ. ස්තර මහත්තයා මෙයාට අනක් කරන්න නෙමෙයි ඔයා උණ හොඳ කරගන්න කියලා එයා ඖෂධ ටිකක් දෙන්න ඕන. ඒ ඖෂධය පානය කිරීම තුළදී ඒ ඖෂධ තියවලා තියෙන බලයට උණ සුවපත් වෙනවා. ඒ වගේ තමයි පින්නතුනි සද්ධර්මය පිළිබඳව නුවන ඇස යොමු කරන අවස්ථාවන්වලදී අපේ ජීවිතයේ අර තියෙන තණ්හාව කියන බලය නැති වෙලා යනවා. ඉතින් මේ தত্ত্বය අද ලබා දෙන්න මේ රටේ ලෝකෙ නැහැ කෙනෙක් නැහැ. ඉන්නේ කීප දෙනා ඉන්නේ. අනිත් සියලු දෙනාටම තියෙන්නේ නිකම් විප්ලවකාරී ආගමික අදහස් සංකල්ප විතරයි තියෙන්නේ. ඉතින් බුදුදහම තවත් ආගමක් වෙන්න ඕනේ නැහැ. ආගම කියන්නේ මහා සංවිධාන. තමන්ගේ එක්තරා ජාතියක්, වර්ගයක්, ගෝත්‍රයක්, භාෂාවක් දාගෙන ඒක ලෝකේ පුරාම ප්‍රචලිත කරගෙන ලෝකෙම ඉන්නේ අපි කියලා තහවුරු කරගන්නට වෙරදරන මහා විද්‍යාවක්. හේගණේට අපිට එන්න ඕමනාව නෑ. නමුත් ඔවුන් ළඟ තියෙන අවිද්‍යාත්මක වීරිය මහ පුදුමයි. අවිද්‍යාත්මක වීරිය මහ පුදුමයි. අවිද්‍යාවෙන් මිනිස්සෙකු අන්ධ කරන්න පුළුවන් හැකියාව ඉතාම විශිෂ්ටයි. ඒ නිසා මේ සමාජය තුළ දියුණු වෙනවා නම් ඒ හැටි දියුණු වෙන එක අමාරුවක් නෑ. ඒ තමයි කට පුරවල හොඳට බොරු කියන්න පුළුවන් නම් ඕගාලා දියුණු වෙන්න පුළුවන්. මේ මහත්යද දිනු වෙනවා නම් ලබන අවුරුද්දේ කෝටි ගානක වාහනයකින් එන්න පුළුවන් මෙතෙන්ට. එතන හොඳ මරණීය බය ටිකක් ඇති කරන්න දෙන්න. මාත්‍යෝ මෙන්න යන්න බෑ. මෙන්න මාරාන්තික අපලයක් දාන්න රුපියල් ලක්ෂ 2,000 මුද්දක් වෙන්න කිව්වා. ඇයි දෙන්නේ දානවනේ අනේ එහෙම දෙන්න තුනේ ලංකාවේ ඉන්නවා. කටබුරල ඔය ව්‍යාපාර අධ්‍යයනය කියලා එහෙම උගන්වන්නේත් එහෙමයි. හොන්ටට බොරු කියන්න උගන්වනවා. වත්තර ආකර්ෂණීය ලෙස බොරු කියන්න උගන්වනවා. උගන්වලා කොහොම හරි අඳලා එහෙම කරනවා. ඒක එහෙම තමයි. ඒ නිසා ඒව ඒ හැටි වැඩි දේවල් නෙමෙයි. තියෙන්නේ සමාජ දියුණු වෙනවා, එවැනි කණ්ඩායම් දියුණු වෙනවා. අවිද්‍යාව සහගත සමාජයේ මහ පුදුම බලයක් තියෙනවා. ඉතින් අපි අපේ මනසට බලාගෙන ඉද්දි සජීවීව අපි මුලා වෙන රැවටෙන මනසක් අපිට තියෙන්නේ. ඒ නිසා අපි මනස කියන දේ නිතරම ප්‍රඥාවෙන් බලන්න තීරුම් ගන්න පුරුදු වෙන්න ඕන. නෝනින් බලන්න තීරුම් කරගන්න. ඔබට ඇතිවන තරහත් ඔබ නෝනින් තීරුම් කරගන්න. ඔබට ඇතිවන කරුණාව දයාවත් ඔබ නෝනින් තීරුම් කරගන්න. හැම දෙයකටම ඵලෙ අනුන් නොවේ. අනුන් නොවේ. තමන්ගේම දෘෂ්ටිය, තමන්ගේම සංකල්පය, තමන්ගේම මතය තමයි ඔබට හේතුව. දැන් මේ හැම දෙයක්ම කියලා ඔබට කියන්නේ මේ තණ්හාව දුරු කරගන්නයි සිත එක කරගන්නේ කියන කාරණේ නෙමෙයි. ඔබ සිත එකඟ කරගන්න හා ඔබ තණ්හාව නැති කරගන්නට ගන්නා වූ පියවරේ යංගිසේ අඩුවක් තියෙනවා. ඒකයි ඒදී වෙන්නේ නැත්තේ. දැන් සංගීතය නොදන්නා පුජ්‍යලේ වීණාවක් අරගෙන එහෙම් මෙහෙම් ටම් ටුම් ගානවා. නියම ස්වරය එයිද මතුවේද? නෑනේ. ඒ වගේ මේ නිර්වාණය කියන ධර්මතාවය කියන එකත් අරගෙන නොදන්න කෙනෙක් ඕක එහෙම මෙහෙන් ටම්ටුම් ගෑවයි කියලා ඒ අදහල ස්වරය සංගීතේ මතුවෙන්නේ නෑ. ඒ ඒ ඒ මනාව වයන්නට ඉගෙන ගන්නවා වගේ මේ ධර්මයත් මනාව හැසිරුව තැන තමයි මේ නිවන උදා වෙන්නේ. ඉතින් අපි මේ බෞද්ධ පින්වතුන්ට මේ වීණාව තියෙනවා. නමුත් ඒක වයන්න තාලේ නැහැ. තාලේ නැහැ. තාලේ දන්නේ නැති එකයි තේරෙන්නේ. ලෝකෙ බොහෝ දෙනෙකුට වීණාවක් නැහැ, ධර්මයේ නැහැ. වයන්න කිසිසේත්ම දන්නේ නැහැ. ඒ සියල්ල දෙවියෝ කියන කවුද නොදන්නා පුජ්‍යලේකුට පළ කරන හත්මුතු පරම්පරාවකට දැකලා නැහැ කෙනෙක්. සිහින ලෝකයකට ඒව තල්ලු කරලා දාලා මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිතවල විශාල පාළුවක් හා සංඛාවක් සහ පීඩනයක් බයක් විතරක් ඉතුරු කරලා තියෙනවා. හරි බයෙන් ඉන්නේ මිනිස්සු. හරි බයයි. දැන් මේ බලනකොට එක අතකින් බෞද්ධයෝ බොහොම හොඳයි, කාටවත් බය නැහැ නේ. නේද? නෝන මහත්තයාටවත් මහත්තයා නෝනටවත් බය නැහැ නේ. එනන්ට එක දෙයකට විතරයි බෞද්ධ වෙටික බය. ඒ තමයි මැරෙන්නේ. ඒක කවුරුත් බයන්නේ ලෝකේ මරණය කියන එකට කවුරුත් බයන්නේ, මැරෙන්න බයයිනේ නේ. ඇයි ඒ? අපි ළඟ මැරෙන දෙයක් තියෙනවයි කියලා හිතන නිසා. එතකොට චණ්ඩිත් බය බය නෑනේ මැරෙන්න. ඕන දෙයක ඉදිරිපත් වෙනවනේ උලත් එකයි බෙලත් එකයි කියලා. ඒ බය ඇති කමද? නැහැ. ඒ විශේෂයෙන් මරණයට බය නිසා. සිංහේ කාවහව අනිත් සිංහයාගේ ඇඟට පනින්නේ තවම්ව අරයා ආක්‍රමණය කරයි කියලා. චන්දියේ පිස්තෝලයක් පිහියක් ළඟ තියාගෙන ඉන්නේ අරයා මාව ආක්‍රමණය කරන්න කලින් මම එයාව ආක්‍රමණය කරන්න ඕනේ. එතකොට මැරෙන්න බය නැද්ද? මැරෙන්න බය නිසාමනේ. අන්න හරි. එකෙකුගේ මරණය බියකරුවන්නේ බියමසුන්. කතාවේ තියෙනවා. හරි, ඒ කතාව හරියට හරි. තමන්ගේ ජීවිතාසාව මුසු වුණාට පස්සේ තමයි අනිකාගේ විපත සලසන්නේ. ඒකයි ඒ අදහස. සංකල්පවල අතරමං වන ලෝකයට ඔය වගේ ගුණාත් සිද්ධීන් තියෙනවා. පසුගිය කාලේ තිබ්බ මරාගෙන මැරෙන වැඩ පිළිවෙල තිබ්බා. කෙනෙක් බෝම්බයක් බඳගෙන ඇවිල්ලා ඇඟට පනිනවා. මේ මරාගෙන මැරෙන්න මේ හදන පුජ්‍යලයන්ට මේ අමුතු දේවල් තියෙනවා. දැන් ඔය අල්කයිඩා වගේ සංවිධානවල වුණත් ඒ මානසික සෝදනය කරන වැඩ පිළිවෙලවල් තියෙනවා. ඔවුන් ජාතික හැඟීමෙන් වාර්ගික හැඟීමෙන් උමුතු කරනවා. ඊළඟට ඔවුන්ට මරණය පස්සේ හොඳ තැනක ලැබෙනවා. මම දැක්කා එක්තරා පොඩි දැන්වීම් කැලලකද පොද තියෙනවා. මේ ස්වර්ගය යනවා කියන තමන්ගේ ජාතිය වෙනුවෙන් මලාම නිවේදක යහන ඔබට ස්වර්ගයේ ගියා මොනවද හම්බෙන්නේ කියලා ඔහුට කියලා තියලා තියෙන, උගන්වලා තියෙන්නේ සල්ලි නැතුව නොමිලේ බුරියානි කන්න පුළුවන් බඩ පිරෙනකම් කියලා. ඔන්න තත්තරාදීන් ගියේ නේද දර්ශනය. ඈ සල්ලි නැදුව නොමිලේම නිකන් ඉඳන් බුරියානි ගන්න පුළුවන් බඩ විරෙනක ස්වර්ගයේ ගියා. එතකොට කෙනෙක් ස්වර්ගයේ ප්‍රාර්ථනා කරනම මොකදද? ස්වර්ගයේ ගියා මොනව කරන්නේ? එතන ජීවිතේ මොන මොනවද පතන්නේ? මේ තමයි මිනිස්සුන්ගේ තියෙන අන්ධකාරයේ තියෙන අවිද්‍යාවේ තියෙන හරිම සංවේදී සංවේගී මහා ප්‍රශ්නය. තා ගන්න අමාරු මේ මිනිස්සේ කොච්චර අතරමන්ද කියලා ඇත්ත වශයෙන්ම මේ විදිහට හිතන හිතන හේ වෙන්නේ නැති ලෞතර බුදු කෙනෙකුට මහා අනුකම්පාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ තියෙන්නේ බලන්න ලෞතර බුදු කෙනෙක් නම් බැනුන් අහ අර තමන්ගේ ඇඟේ කැතකුණු හලන පුංචි දරුවෙක් දිහා බලනවා වගේ කැතකුණු හලද්දි හලද්දි ඒ කැතකුණු පිහිදම තමා ඒ දරුවාට ආදරය කරන අම්ම කෙනෙක් වගේ ලෞතර බුදු කෙනෙක් මේ සමාජයට ආදරය කරා. මට නම් තාම එච්චර බෑ. ඇහුම් කන් දෙන්නේ නැත්තම් මං කිව්වේ නෑ කියන්නේ. ඒ ලෞතර බුදු කෙනෙක් බලන්න නිගා කරද්දි බණ කිව්වනේ. දොස් කියද්දි බණ කිව්වා. මගහසල පෙන්නවා. ඒ කියන්නේ අර ඇඟේ කැතකුණු කරද්දි කරද්දි අනුකම්පා කරන අම්ම කෙනෙක් වගේ තාත්ත කෙනෙක් වගේ. අපි නම් සාමාන්‍යයෙන් නේද? වාලට හොඳ නැත්නම් අපිට මොකද කියන්නේ? දැන් සාමාන්‍යයෙන් මම එහෙමයි දින්නේ. එහෙම කරන්න ගියොත් අද සමාජයේ මේ අපි ඉච්චර මෙතින් පොසත් නැහනේ. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන නිසා සමාජලට මම නම් එහෙමයි කාන්දරේදී අපාය හරි යන්න ඕමනයි කිව්වොත් මම කියන්නේ ගිහිල්ලා එන්න කමන්නේ බොහොම හොඳයි අපිට ගිහිල්ලා ඇවිල්ලා කියන්න කියලා. මොකද මම එච්චර කියන්නේ නැහැ. මේකයි හරි ප්‍රතිපදාව, මේකයි කරන්න ඕන, ඕක බොරු කියන්න මම යන්නේ නැහැ. ඕන දෙයක් මට තේරුම් ගන්න පුළුවන්, අත්දැකීම් ලබන්න පුළුවන් නේ, කමන්නේ ගිහිල්ලා එන්න. එතන නිසි කාලෙදි පැමිණේ. එනිසා ජීවිතයේ තුලින්ම යංගිසි උනන්දුවක් තියෙන කෙනෙකුට හොඳයි. ගොඩාක් දෙනෙක් හිතන්නේ මේ හාමුදුරුවරු කියන්නේ ඇඟ ඇතුලේ ලේයට මස්දහර තියෙනවා, මේක මහා අසූචි ගොඩක්. ජීවිතය කියන්නේ මහා අනාථ වැඩකට නැති දෙයක් කියලා කියනවායි කියලා තමයි ඔය ග්‍රාමීය මිනිස්සු හිතාගෙන ඉන්නේ ගැමේ. විශේෂයෙන් ඔය අපේ ගම්පලාතට ගියාමත් එහෙමයි. ඒ මිනිස්සු වයසකයි හිතා ඉන්නේ ඕක තමයි. ජීවිතයේ දිහා කාලකන්ණි විදියට බලන්න කෙටියෙන් කිව්වොත් එහෙමයි. ජීවිතය කියලා කියන්නේ මහා මුස්පේත්තු එකක්. මේ ඉපදීම කියන එක මහා ජරාදයක්ද කියලා තමයි සලකන්නේ. පා කරපු දෙයක් මේ ඉපදින එක මහා දුකයි කියලා. දෙයියනේ තමන්ගේ ආත්මයට නිගා ගන්න එකම ආගම බුද්ධාගමද වන්දා. මෙච්චර ලබාගත්තු මිනිසන් බවට නිගා දෙන්න හොඳද? මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය නෙමේ ඔය. එහෙම නෑ. බුදුරජාණන් වහන්සේම නිගා දුන්නු ජීවිතයක් නෑ. තමන්ගේ ජීවිතේට පිහිට කරගන්න තමන්ට දෙන්නේ. ජීවිතේ නිගා දුන්නේ නෑ. ජීවිතේ පිළිකුල් කළේ නෑ. තියෙන ජීවිතේ බොහොම දුර්ලභව ලබාගත් දෙයක් බුදු වෙන්නේ මේ මිනිසත් බව ලබලා. ඉතින් ඒකට නිගා දෙන්න පුළුවන්ද? රහත් වෙන්නේ මේ මිනිසත් බව ලබලා ඒකට නිගා දෙන්න පුළුවන්ද? අපි මිනිස්සු හැදියේ දෙන්නේත් මේ අද මේ බණ අහන්නේත් මිනිස්සු නිසා ඉපදිච්ච නිසා ඒක නිගා දෙන්න පුළුවන්ද? ඒක නිග්‍රහශීලීව ඒක දිහා බලන්න පුළුවන්ද? එහෙම බෑ. ඒක බොහොම අගේ කරන්න ඕනේ. ඒ අගේ කිරීමේ උපරිමය තමයි මේ ආත්ම භාවයට වඩාත් සැනසිරිදායක දෙයක් එකතු කිරීම. ඒ තමයි නිවන. ඒ අගේට තව අගයක් එකතු කිරීම. හතර මුද්දර ධර්ම රත්නය වගේ මණිකක් පලඳවන. ඒ කියන්නේ ඒකට අංග සම්පූර්ණයි. එසා අගයක් ඇති ජීවිතේට තවත් අගයක් එකතු කරන්න මේ උත්සාහ කරන්නේ. ජීවිතේ අගයක් නැහැ කියලා හිතුවොත්, තමන්ගේ වටිනාකමක් නැහැ කියලා හිතුවොත්, එයා තව අගයක් ඔකට එකතු කරන්නේ නැහැ. ජීවිතේ අගයක් තිබුණොත් තමයි අපි ශ්‍රේෂ්ඨයි කියලා හිතුවොත් තමයි ශ්‍රේෂ්ඨත්වයට තව ගොඩාක් කුසලතාවයන් එකතු කරගන්නේ. අපි ශ්‍රේෂ්ඨ නැති අපි මහා කාලකන්ණි ජාතියක් කියලා හිතුවොත් එහෙම එයා තම ශ්‍රේෂ්ඨත්වයක එකතු කරන්නේ නැහැ. එනිසා අපි අපිට හිතට කියා ගන්න ඕන අපි හරි ශ්‍රේෂ්ඨයි කියලා, අපේ දරුවන්ට කියලා දෙන්න ඕන ඔබ හරි ශ්‍රේෂ්ඨයි කියලා. හරි අගේ කියලා. එතකොට තමයි මේ අභිමානය, ඒ වැදගත්කම ගොඩනගන්නේ. ඉතින් මේ දේ නැති හින්දාද පින්කම් නාමයෙන් පුළුවන් තරම් කරන්න මොකන්ද පන්සලේ ගෙනල්ලා තියන්න. පන්සලෙත් එක නිර්මාණයක්, එක හැඩයක්, එක පිළිවෙලක් හදලා ඉවරයක්. ඒව මේ මුකුත් නැහැ. එන්න තරමකින් දෙන තරමකින් වටේට වලාකුළු ගහනෝ, ආයි අලි හදනෝ, ආයි හොඬවැල් දානෝ, ආයි මේ මේ මොනෝද යටි මේ මොනෝද කාබේරි රූප එළවනෝ මොන විශාල වැඩ ගොඩයි. රිදී දොරවල් දානෝ, ආයි රත්තරන් දොරවල් දානෝ, ආයි ඒව පන්නලා ලී වලින් ගහනෝ, එක එක වැඩ. ඒ නිසා අපිට ඒකට දුස් කියන්නත් බෑ. මොකද අන්ධේකු වලවල් වල වැඩි වැඩි පාරේ යනවයි කියන එකට අන්ධයට දුස් කියන්න බෑනේ. අන්ධේගේ ස්වභාවය ඒකයි. ඒ නිසා පින්නතුන්ට පුළුවන්කම තියෙනවා තමන්ගේ ජීවිත අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් හැම මොහොතකම බලන්න ඔබ එක සිතුවිල්ලකින් එක දෘෂ්ටියකින් නිදහස් වෙනකොට තව දෘෂ්ටියකට බැඳෙනවා. ඔබ යම් දවසක සීල දෘෂ්ටියන් වලින් නිදහස් වේද ඔබ එදාට ඒ සියල්ලගේම නිදහස් වූ දර්ශනය ඔබ තුල පහළ වෙනවා. සමහර අය හිතන මේ සියල්ලගේම නිදහස් වෙන්න කියලා කිව්වහම තමන්ගේ ළඟ තියෙන මමත්වයේ තියාගෙන අනිත්තර වටපිටාවේ තියෙන එවෙන් නිදහස් වෙලා හිඟන්නේක් වෙන්න හදනවා. ඒක නෙමෙයි වෙන්න ඕන. ඔබේ පෝසත්කම තියාගන්න මමත්වයේ කියන එක නැති කරන්න මේ අතහරින්න ප්‍රධාන කාරණේ ඒක. සක්කායි දිට්ඨිය අතහරින්න ඉස්සෙල්ලා අපේ මිනිස්සු අතහැරීම පුරුදු කරන්න මොකද කරන්නේ? අර වෙස්සන්තරගේ කතාවනේ, පුළුවන් තරම් ඒ ජාතක කතාවනේ ඉස්සරහට එන්නේ. ඒක නෙන්නේ. ඒ නිසා මේ තුරුණුවන් යොදාගෙන කෙනෙක් හම්බ කරගැනීමේ මතින්නම් බුද්ධ පූජාව තියන්නේ. ඒක සාහසික ක්‍රියාවක්, අපාගාමී වෙන දෙයක්. සල්ලි හම්බ කිරීමේ අදහසින් නම් අටවිසි පූජාව තියන්නේ. ඒක මහා සාහසික ක්‍රියාවක්. තුරුණුවන්ට ගෞරවයෙන් නම් ඒ දේ කරන්නේ ඒක බොහෝම ශ්‍රේෂ්ඨ දෙයක්. ඇත්තෙන්ම ගෞරවයෙන්. ඒ තුල ලැබුණා නොලැබුණා වේවා යමක් ගෞරවයෙන් නම් ඒ දේ කරන්නේ, හදබැති ගෞරවයෙන් නම් චේතනාත්මක වශයෙන් ඒක ශ්‍රේෂ්ඨ කියාව නිකන් හරි තිබ්බොත් අටවිසි බුද්ධ පූජාවක් තියෙන අට පිරිකරවල 28ක් එකතු වෙනවා 1000 ගන්න දෙම්ම 28000යි. ඒකත්ම මෙහෙන් අරන් පූජා කරන්න කියනවා. හෙට කට්ටියටත් මෙහෙන් අරන් පූජා කරන්න කියනවා. 28000 ඒව ටික ගණන් හදලා දවස් 7කට ඔළුවේ දියාගෙන හිටියොත් එමේ හාමුදුරු යනවා අපායේ. දෙයක් ලබා ගන්නවා නම් ඒක අව්‍යාජ ලෙස කියලා ඒක පැහැදිලි එක ඒක වෙනම ක්‍රමයක් තියෙනවා. ඒක වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් අද මොකද කරන්නේ අපි? අය මේ ධර්මයේ මතු කරගන්න නැතුව ගල් වල පිළිම හදනවා, අර්ග කරනවා. මේ හදන්න ඕන. මං කියන්නේ හදන්න ඕන. අනිවාර්යෙන් හදන්න ඕනේ. ඒ දැකලා තමයි අපිත් මෙතෙන්ට ආවේ. හැබැයි සැල ජීවිතය තුළ බුදු පිළිමේ මතු කරගන්නවා. ජීවිතය තුළ බුදු හාමුදුරුව නැතුව ගල්වල නෙමෙයි මුනු මහත් පුතුයෙම බුදු පිළිමයක් වගේ හැදුවත් වැඩ නැත. ඒ නිසා අද මිනිහාගේ වැඩගත්කමක් නැහැ. අද කොන්ක්‍රීට් වල වැඩගත්කමක් තියෙනවයි කියලා හිතාගෙන වෙන්නේ නැති නේ. දිගටම මැටි වලින් 80 මහා ශ්‍රාවකයෝ හදනවා. එතන මැටි වලින් බුදුහාමුදුරු හැමදාම හදන ඔක්කොම මැට්ටෝ. දෙයියනේ හදාපියකු අර ඉන්න පොඩි හාමුදුරුව. හැදෙන්නකො ලොකු හාමුදුරුව. ලෝභ දේශ මෝහ නැති කරගෙන, මාන උද්දච්ච අවිද්‍යාකම් නැති කරගෙන, මේ දේපල වලට ආසත්ත වෙන මහා ගුණය නැති කරගෙන, ඒව තියෙන්න ඕනේ, ඒව රැක ගන්න ඕනේ. ඒත් ඒව හරිම ධර්මානුකූල ක්‍රමවේදයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් අද ලෝකයේම ගමන් කරගන්න අවිද්‍යාත්මක කල්ලියේ තවත් කොට්ටාසයක් බවට පත් වෙනවා. අපිත් මේ සටනට මේ අවිද්‍යාත්මක ලෝකයට ඉදිරිපත් වෙනවා. හැබැයි අවි අරගෙන නෙමෙයි ධර්මයේ අරගෙන. මේ සමස්ත ලෝකයේම ධර්මාශෝක රජතුමා යටත් කරගන්න කෙනෙක් හිටියේ නැහැ. ඔහු මහා අධිරාජ්‍යයක උඩ හිටුනොත් ඔහු හිටු හැම රටක්ම ඇල්ලුවා. හැබැයි එතුමා එක්කෙනම එක්කෙනෙක් යටත් කරගත්තා. ඒ තමයි අහිංසක පොඩි හාමුදුරුවම. මේ අහිංසක පුංචි හාමුදුරු කෙනෙකුට වුණාන් අධිරාජ්‍යයක යටත් කරගන්න. ඒ අධිරාජ්‍ය කොච්චර යටත් වුණාද කියනවනම් 84,000ක් විහාර විහාර හදලා භික්ෂු සංඛ්‍යා ලක්ෂ ගානක් කෝටි ගානක් පැවිදි කරවන්න ඒව තුල මහාන වෙන්න අවකාශ සලසලා තමන්ගේ දරුවෝ දෙන්න සාසනයට දීලා ආසියාව සහ ඒ වටපිටාවේ ධර්ම ප්‍රචාර කටයුතු විශාල බුළුළු විදියට කරවල තියෙන එතුමා. තායිලන්තේට බුරුමේදී වටත් යවලා ඒ නිසා අපි අර ඒ අවිද්‍යාව ජය ගන්න යොමු වෙන්න ඕන මේ රටේ ඉන්න ස්වාමින් වහන්සේලා ඒ අය ගන්න කරන දේව නෙමෙයි. දැන් අද බුදු පිළිම වලට කෝගල් නිගා කරන. තාවනින්ද කියන්න පරි විදියට නින්ද නිගා කරන. ඉතින් අපිත් කරන්න ඕන අනිත් අයට නිගා දීවම නෙමෙයි. ඒක තමයි ප්‍රාථමික දේ. ඒකට කමකුත් නැහැ. නමුත් ඒක නෙමෙයි සාර්ථක දේ. ඒක සරල දේ. ඉතින් බැන්නුත් බයින් එකනේ. ඒක සරල විග්‍රහය. නමුත් විශිෂ්ටය කරන්න ඕනේ ඊට වැඩි දේ තියෙනවා. දැන් අපිට වෙලා තියෙන්නේ මේ රටේ තියෙන ජාතික වාර්ගික තියෙනවා. ඉතින් අපේට දරුවෝ අඩුයි. ඒ නිසා ඉදිරියේදී මහ ජාතීන් බවට පත් වෙනවා වෙන කට්ටිය. ඉතින් අපිට තියෙන්නේ ඒගොල්ලොත් එක්ක සටන් කරලා ඉවර වෙලා මේක අයි යුද වෙලක් කරගන්න නෙමෙයි. අභිදුලින් සත්‍යමතු කරගෙන පුළුවන් තරම් මේ සහජීවනයේ ඇති වෙන්නටත් සාධාරණත්වයේ තුල පින්නතුනේ කාටවත් වැඩි වැඩි දුරට එරෙහි වෙන්නට බෑ. සත්‍ය හමුවේ කාටවත් දිගින් දිගට තර්ක කරන්නට බෑ. මොකද ගින්නකට සටන් කරන්න පුළුවන් පිදුරුත් එක්ක ලෙහෙසියෙන්. ගින්නකට සටන් කරන්න බෑ ජලයත් එක්ක වැඩි වෙලා. එයා හොස් හොස් කාලා කොච්චර ඇවලුණා ජලය වගේ ඔබ ලඟුනොත් එහෙම මේ අවිද්‍යාත්මක සමාජයේට ඒ ජලය නෙවෙනවා. හැබැයි ඔබ ලඟ වෙන්න ඕන පිදුරු වගේ නෙමෙයි. තවත් ගින්නක් වගේ නෙමෙයි. ගින්නකට ගින්නක් වගේ ලඟ වෙලා වැඩක් නැහැ නේ. ගින්නකට ජලයක් වගේ ලඟ වෙන්න ඕන. ගින්නකට ජලයක් වගේ ලඟ වෙන්න ඕන. එහෙම වුණාම වැඩි දුර ඒ ගින්න තියෙන්නේ නැහැ නෙමෙයි පවතින. ඒ නිසා මේ සමාජයේට මේ ධර්මයේ ඉස්මතු වීම කියන එක අත්‍යවශ්‍ය කරනවා. ඒ නිසා අන්තගාමී ස්වභාවයකින් බලන්නේ නැතුව තමාගේ තියෙන මේ අධ්‍යාත්මික සියලු ක්‍රියාකාරකම් වල තියෙන අනිත්‍යතාවය දකින්න. අනිත්‍යතාවයේ තරම් අනිත්‍ය දෙයක් ලොව තව නැත. අනිත්‍යතාවයේ තරම් අනිත්‍ය දෙයක් ලෝකේ තව නැත. නමුත් අපේ බෞද්ධයෝ අනිත්‍යතාවයේ තරම් නිත්‍ය කරගත්ත කට්ටියක් ලෝකේ තවද්ද නැත. අනිත්‍යතාවයේ තරම් නිත්‍ය වූ පරම සත්‍ය වූ යථාර්ථයක් කරගත් කට්ටියක් ලෝකේ තවත් නැහැ. අනිත්‍යතාවය තමයි පරම සත්‍ය කියලා හිතාගෙන ඉන්නේ. අනිත්‍යතාවය තරම් අනිත්‍ය වූ දෙයක් තහලෝ නැත. ඔතන තමයි වරන්ට ගත්තේ. මේ තරහෙන් කියනවා, මේ විකෘති කරනවා නෙවෙයි, මේ අනුකම්පාවෙන් කියන්නේ. විකෘති කරන දෙයක් තිබිලේ බෑ. විකෘති කරන දෙයක් නැහැ. තියෙන්න බෑ විකෘති කරන්න. බෞද්ධයර ඔන්න මගපල නිවන් ඔක්කොම තිබුණා නම් කවන්න ඕන විකෘති කරනවා කියන්න පුළුවන්. මේ මොකක්වත්ම නැහැ. ඈ? ඉත මොනෝ කරන්නේ? මේක කාටවත් නැති කරන්න ඉස්සෙල්ලා බුද්ධඝම තියෙන්න බෑ. නෑ. ඒ නිසා ප්‍රඥාව කියන අවියට ගොඩාක් අපි වසන්න පුළුවන්. මොනක් හරි වසන්න පුළුවන්. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයෝ විතර මෙලෝ පරලෝ පිරිහීමට බුද්ධ ධර්ම එකතු කරගත්ත ජාතියක් මේ ලෝකේ තවත් නැත. යම් ආකාරයකට චීනය, ජපානය වගේ රටවල් මෙලෝ පරලෝ දියුණුවට සාර්ථක වෙන ලස්සනට ඒ ධර්මයේ ගලපගත්තා. අපි හාමුදුරුවෝ දායකයන් බොරු කරනවා, දායකයෝ හාමුදුරන්ව බොරු කරනවා. හොරෙන් ඔක්කොම වැරදි කරනවා. දැන් අපිට උනත් එක එක නීති දාලා තියෙන නිසා අපි හොරෙන් වැරදි කරන්නේ. දැන් පෙනී කරන්න බෑනේ. දැන් රැඳ බඩගිනු වුණොත් එහෙම පාරෙන් ආප්පයක් අරගෙන කෑවත් හොරෙන් කන්නේ. ඇයි? ඒක ප්‍රායෝගික ජීවිතයේ ගැළපෙන විදිහට හදාගත්තේ නැති නිසා. දෙයියනේ මොන ලෝකෙද තියෙන්නේ කෑම කෑමත් වරදක් කියලා. බුද්ධාගම විතරයි තියෙන්නේ ඒක. ඒක සීලයක්ලු. ඒක රැක්කහම නිවන් දකින්න පුළුවන්ලු. උඩ නගින්නේපාලු. ඈ ඊට පස්සේ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩනේපා ලස්සනට ඉන්නපා ගඳ ගහන්න හිටපිය. දෙයියනේ මෙහිම කාලකන්ණි සමාජය නිර්මිත වෙනව නේද මෙහෙම ගියොත්. ඒක නේද ගම්මානවල ආච්චි අම්මලා ඔන්ලයින් ඉන්නේ ඕල්වේස්. මේ ෆුල් ඕපන් ඉන්නේ. මොකුත් නැහැ. හරේ දට්ටි ගහලා මේ කොණ්ඩෙ ගිහිල්ලා කබ කඩාගෙන ගල්ලා ඇඳුමක් පැළඳුමක් කරේට අඳින්නේ. කුස්සියේ ඉන්න ගමන් හෝස් ගාලා එන්නියට එන්නේ තාලෙට. කුස්සියේ දියර දැලිගුරු ඔක්කොම ටික අරගෙන. ඇයි? ජීවිතේ අනිත්‍ය වැඩක් නැහැ නේ හාමුදුරුවෝ. අද මැරෙයිද ඊට මරණ එනකන් බලාගෙන ඉන්නේ. ජීවිතේ දුකයි. ඉතින් මේ දර්ශන ප්‍රතිපත්තිය වෙන නැතිවීම තමයි සිංහල ජාතිය විනාශයට හේතුව. ඉතා ඉදිරියේදී ඒවා නුවණින් කල්පනා කරගෙන බුද්ධිගෝචර විදියට ධර්ම එකතු කරගෙන ක්‍රියා කරනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. අපේ පින්වත් මහත්මයා අසුව ප්‍රශ්නේ තමයි මේ අනිත්‍යතාවය කොහොමද අනිත්‍ය වෙන්නේ කියන කාරණය. අනිත්‍යතාවය කොහොමද අනිත්‍ය වෙන්නේ? අපි අනිත්‍යයි කියලා කක් තේනවා, අපි කැඩෙනවා, බින්දෙනවා, විනාශ වෙනවා. මේ හැම දෙයක්ම කපුරු පෙත්තක් පුළුස්සලා ගියා වගේ අවසානේ නැති වෙනවයි කියන කාරණේ. බුදුජානක සෙච්චරටම දුරට මේ විග්‍රහය කරගෙන ගිහිල්ලා මේ මහා සාගරේ කන් හැන්දට වතුර ගන්නත් නැති වෙලා අවසානේ මේ මහා පෘථුවිය ගිනි අරගෙන පිච්චනවලු මේ හිරුගේ ප්‍රසාරණය වීමෙන් අවසානේ පිච්චිලා ගිනි වෙලා ගිනි අඟුරු බවට පත් වෙලා මේ කපුරු පෙත්තක් පිච්චෝ වගේ පොඩි ගල් ගැඩයක් ගන්න තියෙන පිච්චිලා යනවා කියන දේ. මේ චක්‍රවර්තය සෑහෙන්න දැන් පරණයි. මොකද බුදුවරු 28ක් නමක්ම පහල වෙලා තියෙනවනේ. 28 නමක් පහල වෙලා තියෙනවා. මම පරණයි. ඔය අනිත් ග්‍රහලෝකවල තමයි අනිත් බුදුහරු මිට කලින් පහල වුනේ. චක්‍රවර්තය තුලම ඒකයි. ඔය සමහර ආයු කාල වසර එහෙම වැඩි වෙලා තියෙන එකයි. මොකද කොහොමත් ඒවට වසරවල වෙනස්නේ. ඒක හිමින් යන්නේ. ඒ ගහයි අපේකට වඩා දුරින් තියෙනවා. මේ තියෙනවා. ඒවා ඒ කාල සමයන්වලදී පෘථුවි වගේ වාසය කිරීමට සුදුසු තත්ත්වය ඇති වුණා. බ්‍රහස්පති ග්‍රහලෝක වගේ ගත්තාම ඒක විශාල ග්‍රහලෝකයක්. ඒකට ඒ වගේ ඒවා ඉතින් මේ පෘථුවි වගේම තිබුණා. ඊට පස්සේ මිනිස්සු දියුණු වෙලා මේ වෙලා මේ කාබන් එහෙම මේ වහසට දාලා ඕසෝන ස්තරය එහෙම නැති කරගෙන ඊට පස්සේ රස්නේ වැඩි වෙලා පිච්චලා වෙන්නේ. ඊට පස්සේ ආපහු අවුරුදු මිලියන ගණන් යනවා ඒව හැදෙන්න. දැනටත් කරන්නේ ලෝකේ දියුණුවයි කියලා කරන්නේ ඕක තමයි. දියුණුවයි කියලා කරන්නේ ඒ වගේ ඒ ග්‍රහ ලෝක විතරක් නෙමෙයි. දැන් හිරු පරණයි. හිරු තව මිලියන ගානකින් මේ පුපුරලා විනාශ වෙනවා කියලා මේ NASA ආයතනය කියනවා. ඒ මිලින ගණන් තියෙනවා නැත්නම් නෑ හිට අනිද්ද නෙමෙයි බය වෙන්නේවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඕන මහා කල්ප කෝටි ගණන් නෑ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන්න මේ තාවන්නම් අවුරුදු ලක්ෂයකමාරක් දෙකක් යයි ඒ අතර බුදු වෙනවා දැන් බුදුහාමුදුරුවෝ එක පෙන්ලා තියෙන විදියෙන් බලන්න මේ අවුරුදු 10ට අවශ්‍ය අඩු වෙනෝ ලෝක මිනිස්සු තිරිසන්දු ගානට වැටෙනෝ ආගම ධර්ම උකුත් නැති වෙනෝ ඊට පස්සේ නැවතත් මිනිස්සු ඒ ආදර්ශයෙන් යහපත් වෙන්න පටන් ගන්නෝ ඊට පස්සේ ක්‍රමානුකූලව ආශ වර්ධනය වීමක් සිද්ධ වෙනවා සමහර ලාට යම් ආකාරයකට ඒ කාලේදී ආයු වර්ධනය වැඩි සීමාවක් සිදු වෙනවා කියන්න බෑ යම් මොහොතකදී අපි යන මේ රේඛාව මීට වඩා ටිකක් දුරස්තව ගමන් කරන්නට වැඩ පිළිවෙලක් සැකසෙන්නත් ඉඩයි. ඒවට කියන්න බෑ. ශාලක වස්තුවක් කඩාගෙන වැටීමෙන් එහෙම නැත්නම් ග්‍රහයෝ එකට පිහිටීම නිසා යම් කිසි ඈත්වීමක් සිදුවීම මොනවා හරි දෙයකින් සිදු වුණොත් එහෙම මේ රැය දහවල සිදු වෙන ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් වසර අපිට උදා වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ ආයෙත් පවතින්නත් පුළුවන්. ඒක මොන විදියට සිද්ධ වෙයිද කියන්න බෑ. නමුත් ඒ විදිහට දියුණු වෙනවා. තාම උස මහද ශරීර තියෙන මිනිස්සු සද්දන්ත මිනිස්සු නිර්මාණය වෙනවා 88 රියන් මිනිස්සු නිර්මාණය වෙනවා. ඇහිබමයක්ම අඩි 5000ක් විතර තියෙනවා. ඇහිබමේ අඩි 5000ක් විතර තියෙන 88 රියන්. ඒ ශාල මේ පුජ්‍යලයේ ලෝකේ නිර්මාණය වෙනකොට ඒක පුදුම වෙන දෙයක් නෙමෙයි. ඩයිනෝසෝරය හිටියනම් මේ මහ පොළොවේ මිනිහෙක් හැදෙන්න බැරි දෙච්චර ලොකුවට ඩයිනසෝරයෙක් කියන්නේ ඒ වගේ සතෙක්. ඒකට අමුතුවෙන් පුදුම වෙන්න එපා. ඈ ඉතින් ඉබ්බෙකුට අවුරුදු 300ක් එන්න පුළුවන් නම් යංගිසේ ජානමය ගුණයක් තුළ යංගිසේ මේ පෘථවි ගුණයක් හැදිලා ඉවරලා මිනිස් රූපේ අවශ්‍ය දීර්ඝ වෙන්නට පුළුවන්කම තියෙන ඒ කාලේට වසවිස වෙලෙන්නු නැති වෙයි. වසවිස වෙලෙන්නු නැති ඒ කාලේ සම්පූර්ණ ගෝ ජන සේවාව කරේ මේ රටේ ගොයිය විනාශ කරපෙන්නේ. හැබැයි වාස වර්ග, බීජ වර්ග හඳුන්වලා නිසා රාජ්‍යංශය කියන්නේ විශේෂයෙන් ලංකාව විනාශ කරපු කට්ටිය. සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රයක් නොතිබ්බනම් ඉන්න සුද්ධ හිටියේ නම් දිගටම මීට වඩා දියුණු. ඇත්තටම ඉන්න සුද්ධට ඒ විදිහටම තියාගෙන මේ අර ජපානය වගේ දියුණු වුණා නම් ඉවරයි. ආමතිද ඇමරිකාව යටතේ ඉන්නේ ජපාන ලස්සන්ට ඔය දියුණු වුණාට මෙලකට කියන්නේ ඒ වගේ සිද්ධ වෙන දැන් ඒකට අමතරව ගොඩක් දේවල් උත් කිව්වා ඒවත් වැදගත්. දැන් කිසි අදහසක් ගන්න හිතර. ඒ නිසා මේ හැම දෙයක්ම කපුරු පොත්තක් වගේ පිච්චිලා විනාශ වෙලා යන කතාවටත් අපි වෙනතුන් අනිත්‍යයි කියලා කියනවා. කොටින්ම මම අහන්නේ අනිත්‍යයි කියලා කියවුවාම බෞද්ධයේ මනසට ගොඩ නැගෙන්නේ මොකද්ද? මොකද්ද එයාගේ සංකල්පය සහ අදහස ඒ වචනේ ඔස්සේ ගොඩ නැගෙන්නේ? හැම දේවල් ටිකක් තියෙනවා. දැන් අපිට හැම දෙයකින්ම සංඥාවක් එන්නේ. දැන් පොලිස් නිලධාරියෙගේ නලාවක් තියෙනවා. ඒ නලාවේ පිම්බහම අපිට යංගිසි අදහසක් එනවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එකක තියෙනවා සයිරන් එකක් නලාවක්. ඒක හයියෙන් නාද කරාම අපිට එන යංගිසි අදහසක් දැන් අපේ වාහනය අපි අයින් කරගන්න ඕනේ. මෙයාට ඉඩ දෙන්න ඕනේ කියලා අදහසක් එනවා. ඒ වගේ අපේ අයට අනිත්‍ය කියප ගමන් දැනෙන්නේ මොකද්ද? වාහනය අයින් කරගන්න ඕන වගේ මොකක් හරි එකක් දැනෙන්න ඕනේ. මේ සියල්ලම මැරෙනවා එහෙම නැත්නම් කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා කියන එක තමයි අනිත්‍ය කියලා අපේ අය හිතාගෙන ඉන්නේ. සැපෙත් දුකට පෙරලන නිසා සපත් අනිත්‍යයි කියලා කියනවා. හොඳයි දැන් මේ අපි කියා දුන්නු අනිත්‍යතාවය කියන එක මෙහෙමයි. එතකොට වය ධම්මා සංඛාරා කියන්නේ මොකක්ද? ඈ වෙනස් වෙන නිසා කියලාද? ආරකත් වෙනස් වීමනේ. එන අනිත්‍ය කියන කේතිත් ගහ වෙලා තියෙන වෙනස් වීම. එතකොට වය ධම්මා සංඛාරා කියන්නේ අනාත්මයි කියන්නේත් ඒත් වෙනස් වීමට. දුකයි කියන්නේ ඒත් වෙනස් වෙන නිසා. ඒ හරි කතාව නේද? තුනටම එකයි නේ. ඒ නෑ නේද? එකක් කිව්වා ඉවරයි. හෑ? විශාල වශයෙන් දෙච්ච විශාලම ප්‍රශ්නේ තමයි මේ අනිත්‍යතාවයේ වර්ධවා ගත එකම තමයි. ධර්මයේ තේරුම් ගන්න බැරි වීම හේතුව. හරියට නිකන් මුළු මැෂින් එකම දීලා ඉදිකට නැහැ. රෙදි මහන මැෂින් එකම කෙනෙකුට දායාද කරලා ඉදිකට නැහැ. ඒකට හයි කරන්න ඒව ලංකාවේ. එයා ලෝකෙ නිපදවලත් නැහැ. ඒ මනුස්සයර වැඩක් තියෙනවද? ආ පුටුවට තියෙන වාරිය නේද? ඒ වගේ බුද්ධාගමක් තියෙන්නේ බෞද්ධයන්ට. මුළු මැෂිමම තියෙනවා. අංග උපංග සියල්ලයි. පිරිසුදු කරලා තියන් ඉන්න රෙදි මහන්න බෑ. ඉදිකට නැහැ. ඒ නිසා අපි සමස්තයෙන් එක දෙයක් හරි වැරද්දුවොත් ගමන යන්න බෑ. වාහනේ සියල්ලම තියාගෙන එක ටයර් එකක් පන්නන්න ගමන යන්න බෑ. ඒ නිසා මතක තියාගන්න එකක් අඩු වුණොත් නිවන් දකින්නත් බෑ. කොයිම හරි එක තැනක් වැරදුනොත්. ඒ නිසා අන්නේ තැනක් කොයිම හරි වැරදිලා තියෙනවා ඒක තමයි මතු කරගන්නවා. නියතය කියලා කියන්නේ තාම සරල විවාහාරක වචනයක්. නියතය නියත කරනවා කියන්නේ මොකද්ද කියලා. ඒ වචනයක ද්වාකාරයක් තියෙනවනේ. ඒ ද්වාකාරයෙන් දෙකම ඉගෙන ගන්න එපා ඉස්සෙල්ලා. හරි, එහෙමනම් නিত্য යනු කවරද? නিত্য යනු කවරද? නিত্য යනු කවරද්ද? අපේ අය කියනවානේ ජීවිතය අනියතයි මරණය නියතයි කියනවා. ඉතින් යකෝ මරණය නියත වෙන්නේ කොහොමද? අනිත්‍යම නෙන්නේ. මරණය කියන්නේම අනිත්‍ය නැහැ. ඉතින් මරණය නියත වෙන්නේ කොහොමද? ඒක බාහිර ස්වરૂපයෙන් බලන ක්‍රමයකට යම් ආකාරයක වචනයක් ඇදබඳ තබා ගැටගසන්නට ඊට අදාළ රූප වේදනා සංඥා සංකාර විඥාන පදනමක් ඕනේ පුහුදුන් සත්‍යයට. පුහුදුන් සත්‍යයට ඒව නැතුව පුළුවන් කමක් නැහැ වචන ඇද බඳලා මේ තබන්නට. අනිත්‍යතාවය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. මා තේරුම් ගත් ආකාරයට නියත කරනවා කියන එකේ ප්‍රතිවිරුද්ධ වචනය තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ. නියත කරනවා කියලා කියන්නේ යම් කිසි දෘෂ්ටිගත වීමක්. යම් කිසි දෘෂ්ටිගත වීමකට තමයි කියන්නේ නියතය, නියමය කියලා කියන්නේ ඒකට. දැන් ওই මුදල තියෙනනේ, සල්ලි තියෙනනේ, ඕකත් නියමයක්නේ. ශ්‍රී ලංකා ජනරජයේ නියම කළා. තියෙන නිසා ශ්‍රී ලංකාව තුළ පරිහරණය පුළුවන්, ඉන්දියාවට කිච්චම් බෑ. එහෙ මේක නියම කළා නැහැ. ඩොලර් එක මුළු ලෝකෙටම නියම කළා දෙන ඕනම තැනක පුළුවන්. ඒත් සමහර රටවල හැම තැනම බෑ. මේක ප්‍රධාන දැනගේ මාරු කර ගන්න ඕන. තියෙනවා. ඒ ඔක්කොම මොනවද? නියමය. එතකොට නියමයන් ගොඩක් අපි ලබා දෙලා තියෙනවා. ඉතින් අපි දන්නවනම් නියමයක් හැටියට සිදු කරන ඕනම දෙයක් නියතයක්. එහෙම නැත්නම් නියමයක් කියලා අඳුන ගන්නවා නම් මේ පස්සේ විසඳ ගන්න පුළුවන්. නියමයක් හැටියට, නියතයක් හැටියට දෙන ඕනම දෙයක් ඒක නියමයක් නියතයක් කියලා තේරුම් ගන්නවා නම් හරි. ඔව්. සම්මුතියක් හැටියට මේක තේරුම් ගන්නවා නම් නියතයක් හැටියට ඒකේ තියෙන්නේ නিত্যතාවය. ඒ නিত্যතාවය තුල තියෙන්නේ ඒකාන්ත වශයෙන්ම දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය තුල තියෙන ඒකාන්ත වශයෙන් බැඳී යාම, වේදනාව, තණ්හාව, උපාදානය. ඒක අනිත්‍යතාවය කියලා කියන්නේ වෙන්න ඕන. එතන තණ්හාවක්, උපාදානයක් නැති අවස්ථාවක්. එතකොට අනිත්‍යතාවය කියන එකත් අපි වේදනාවක් කරගත්තොත්, තණ්හාවක් කරගත්තොත්, උපාදානයක් කරගත්තොත් එහෙම ඒකත් අර පරණ ක්‍රමේටම එහෙම නැත්නම් නිත්‍යතාවයටම සාපේක්ෂිතව විඳ දරාගත් දෙයක් බවට පත් වෙනවා. දැන් නිත්‍ය ස්වභාවය ග්‍රහණය කරන්නා වූ ආකාරයෙන්ම ඒ ක්‍රමවේදයටම තමයි අනිත්‍යතාවය කියන එකක් අපේ බෞද්ධව අරගෙන තියෙන්නේ. ක්‍රමේ වෙනස් කරලා නැහැ. නිත්‍යතාවය ග්‍රහණය කරගන්නට යම් කිසි අංගෝපාංග ටිකක් එකතු කරනවද ඒ ක්‍රමවේදයටම තමයි අනිත්‍යතාවය ග්‍රහණය කරලා තියෙන්නේ. දැන් මේකනේ දැන් තමන්ගේ ඉඩම ග්‍රහණය කරන විදියටම නෙමෙයිනේ ඔබ අල්ලපු කෙනාගේ ඉඩම ග්‍රහණය කරන්නේ. ඒක වෙනසක් තියෙන්න එපා. එතකොට මේ නිත්‍යතාවය ග්‍රහණය කරන්නා වූ ක්‍රමවේදයටම අනිත්‍යතාවය ග්‍රහණය කරලා හරියනවද? අනිත්‍යතාවයේ නියමයක් කරගෙන හරියනවද? අනිත්‍යතාවයේ සංඥාවක් කරගෙන හරියනවද? අනිත්‍යතාවයේ රූපයක් කරගෙන හරියනවද? අනිත්‍යතාවයේ ආකල්පයක් කරගෙන හරියනවද? අනිත්‍යතාවයේ දැනුමක් කරගෙන හරියනවද? විඥානයක් කරන් හරියනවද? නැත. ඒ නිසා අනිත්‍යතාවය හඳුනාගෙන තිබෙන්නේ නිත්‍යතාවය හඳුනා ගැනීමට භාවිතා කරන ස්වરૂපයම නිසා මා කියනවා බොහෝ දෙනා අනිත්‍යතාවයත් නිත්‍ය කරගත්ත පිටසක් කියලා. අනිත්‍යතාවය කියලා කියන්නේ නියම කර නොගැනීම, අල්ලා නොගැනීම, අතහැරීම නම් නෙමෙයි. අතහැරීම වුණු දෘෂ්ටියක් වෙනවා. නියම කර නොගැනීම, අල්ලා නොගැනීම, අතහැරීම නෙමෙයි. අතහරින්න බලුවම් පුජ්‍යලත්වයකට විතරයි. අතහරින්න ඕනේ නැහැ. මේ සී සද්ධර්මයේ තේරුම් ගන්න අතහරින්න එපා. අතහරින්න පුළුවන්. අතහරීම කියලා කියන දා අතහරින්න කියලා කිව්වොත් ඒක අනක් නියමයක්. අතහරින්න ක්‍රියා කළොත් මා විසින් අතහරිනවා. අල්ලා ගන්න. එතකොට ඒක අනක් නියමයක්. ක්‍රියාවට දැම්මොත් පුජ්‍යල ක්‍රියාවක්. කොහොම සරල තැනකින් වැරදිලා තියෙන්නේ. වැඩි දෙයකින් නෙමෙයි. මුළු මැෂින් එකම දෙනවා වැඩි වටිනාකමක් නැති ඉදිකට්ට. තමයි නැත්තේ බෞද්ධයන්ට. ඒ ඉදිකට්ට අපිට අහිමි වුණේ විවිධ හේතු නිසා. ඒ ධර්මය නැතිවීමත් එක්කම තමයි ලංකාව විවිධ පරාජිත තත්ත්වයන් වලට පත් වුනේ. ජාතිය පිරිහීමට පත් වුනේ. තේරුණානේ. එසා අද කොහොම හරි සැඟවිලා හරි පුදුමයි සාසනික පරම්පරාව මේ චීවර පරම්පරාව විතරක් නෙමෙයි ධර්ම පරම්පරාවකුත් මේ සම්බුද්ධ වදනේ ආරම්භයේ ඉඳලා මේ දක්වාම එනවයි කියන වචනේ ඔබට අහන්න ලැබීමම පස්වන ප්‍රීතියටම දැන්න කාරණයක්. ඒක අදත් අපිත් මවිතයට පත් කරන කාරණයක්. දෙයනේ මේක හැංගි හැංගි හැංගි හැංගි මිනිස්සුන්ගේ ජීවිතවල ජීවමාන වෙවි කොහොම හරි ඇවිල්ලා තියෙනවා. පින්නතුනේ මේක පොතේ ලියලා තිබිලා දැන් මේ කියන ධර්මයව පොතේ ලියලා තිබ්බට නගින්න බෑ. දැන් අද තාක්ෂණයේ දිනුන හින්දා හොඳයි හඬේ තිබුණාම හරි. ඒත් මේ යුගයෙන් තව යුගයකට අනවබෝධයෙන්ම මේ වචන ටික ගිහිල්ලා යාට අහන්න සැලසුත් යාට තේරෙන්නේ නැහැ. මොකද එදාට පාවිච්චි කරන්නේ මේ වචන නෙමෙයි. දැන් මේට අවුරුදු 500කට කලින් මේ රටේ භාවිතා කරපු අක්ෂරත් නෙමෙයි වචනත් නෙමෙයි දැන් මේ අපි කතා කරන්නේ. එතකොට තේරුම් ගන්නත් බෑ. මේ යුගයේ මේ වසර 50 60 100 ඇතුළේ මේ වචන ටික වළංගුයි. ඒකයි ඒ ස්වરૂපය වෙනස් වෙනවා. ඒකයි දැන් එදා බුදුරජාණන් වහන්සේ කියපු පාළි වචනේ ස්වરૂපය ආකල්පය නෙමෙයි අද අපි දෙන්නේ ඒකට. වෙනත් ආරෝපණයක්. ඉතින් අපි ඒක හරි කියලා හිතනවා. මොකද ලියන කෙනාගේ තියෙන ශාස්ත්‍රවේදී පඬිත උපාධිය පිළිබඳව සලකා. ලොකු අමුතු වෙනන්නේ ඇත්ත වෙන්නේ නැති කියලා අපි හිතනවා. මං ජීවිතේ දන්න එකම එක දෙකයි තමයි වචන සියල්ල බොරු. වචනයක් තුල කිසි දෙයක් නැහැ. ඒකට යම්කිසි සමාජීය විසින් ආරූඪ කරන ලද සංකල්පයක් පමණයි වචනයක් තුල තියෙන්නේ. කුණුහරුපයක් කියන්නේ ඒ වගේ ගන්න. දැන් ප්‍රංග භාෂාවෙන් මෙතන ඇවිල්ලා කවුරු හරි කුණුහරුපෙන් අපිට තේරෙන්නේ නැහැ. අපි මොකද ඒකට ආකල්ප දීලා නැහැ. ආකල්ප දීලා තිබ්බනම් තමයි තරහ යන්නේ, කේන්ති යන්නේ. දැන් අපි දීලා දෙන එක එක වචන වලට සර් කියුවහම අපිට දැනෙන සංවේදී ගුණයක් තියෙනවා. ඒයි කියුවහම ඒකලත් තියෙනවා, කෙටි වචන ස්වර. මේ කියලා කිව්වහම නේද ඒකලත් ගුණයක් දීලා තියෙනවා. ඇහුණද? මේ කිව්වහම ඒකලත් ගුණයක් දීලා තියෙනවා. ඈ මේ අපේ කෙනා කියලා කිව්වහම ඒකලත් ගුණයක් දීලා තියෙනවා. ඈ සමහර දැන්වල ඉතින් තව තව වචන තියෙන ඒවා ඉතින් මම කියන්න හොඳ නැහැ. මොකද මේ තාම අපි ආකල්ප වලින් නිදාසෙලා නැටි තැන්නේ ආකල්ප වලින් ඉන්නේ. ඒ නිසා මේ එහෙමයි කියලා ඉතින් වැරදි විදියට කම්පණය කරන්න බෑනේ. මේගොල්ලෝ තාම කම්පණය වෙන දැනනේ ඉන්නේ. කවුරුත් කම්පණය වෙනවා තමයි, කම්පණය නොවෙන්න නෙමෙයි අපි මේ කියන්නේ. නමුත් ඒ කම්පණය වීම තුළ තියෙන විද්‍යාව අපි අඳුරගන්න ඕන. ගින්දර පාවිච්චි කරන්න ඕන මේ විද්‍යානුකූලව. එහෙමනම් ආකල්පයකට නිවන් දකින්නට බෑ. කිසිම දවසක ආකල්පයකට නිවන් දකින්න බෑ. හැඟීමකට නිවන් දකින්නට බෑ. දැන් අපේ ඉන්න සමහර කට්ටිය ඉන්න ධර්මය අහලා එක කොණයි ගන්න එකේ. එහෙම කොණක් කරන්න නිවන් දකින්න. ඔබ නිවන් දකින්න ඕන නම් මේ සමස්ත දේශනාව සම්පින්ඩණය කරන්න එකට මිරිකල ගන්න හරය. ඔබ උදේ උදෑසන පලා මේ කැඳක් හදනකොට වටේම දෙන එක එක පලා වර්ග ඔක්කොම එකට දාලා කොටලා පොලුත් ඒකට දාලා කොටලා සමහර අය ඒක මිරිකල අරගෙන ගන්නවා. අන්න එතකොට ඒ සාරයෙන් තමයි කැඳ ටික බොන්නේ. ඒ වගේ මේ පොල් කිරි වෙනම බීලා, ගොඩු කොල්ල කැත වෙනම බීලා, ලුණු ටිකක් වෙනම කෑවොත් එහෙම වෙනම රහක් එන්නේ. හරිද? දැන් මේ දේශනාවේ කොණක් කෑවොත් ඔන්න ලුණු කෑවා වගේ දැනේ එක්කෙනෙකුට. ඒ කියන්නේ ඔන්න එයා ලුණු කාපු කෙනාට කියන අයියෝ මේක කිසි රහක් නැහැ. කෙනෙක් පොල් කිරි බොනෝ, කිරි බෝල කියන පෝ ඇති නිවනක් නැහැ මේ. කිසි රහක් නැහැ. ටික කොල කනවා. කොල ටික කියලා හරි තිත්තයි මේ. මේක හරි තිත්තයි. මේ හාල් විතරක් කනවා. ඉතින් අමුයෙන් කනවා එක්කෝ. මේ පහපස් වෙන. ඒ නිසා මේ ධර්මයේ සමහර අයට තිත්ත වෙන්න, අමහිරි වෙන්නට හේතුව ඕකයි. සමස්ත සම්බින්දන ගන්න. මේක ආනන්ද හැඳුනගේ ධර්මයක් නෙමෙයි. මේක බුදු හාමුදුරන්ගේ ධර්මයක්වත් නෙමෙයි. මේක කාගේවත් ඇති ධර්මයක් නෙමෙයි. මේක ස්වභාවයේ හැම පුජ්‍යලයකම තේරුම් ගත යුතු ස්වභාවික සත්‍යයක්. මේක අයිතිකාරයේ කතුරුවරේ නැත. මේකට කතුරුවරේ නැත. හොඳයි, සුළු වෙලාවක් ටිකක් ඉන්න සමස්ත ධර්මයේම සම්බින්දනය කරගනිමි. මනස තුළ මේ සත්‍ය සොයා යන්න, ප්‍රඥාව තුළ නිහඬව ඉන්න අවශ්‍ය නැහැ. ඔබ සොයාගෙන යන්න, සිතුවිලි ගමන් කළාට කමන්නේ. නුවණට බරව ධර්මය නුවණින් සොයා යන්න, නුවණේ ඇසට ධර්මය හසු කර ගන්න. අනිත්‍යතාවය කියන එක යමෙක් තේරුම් ගත්තොත් ඒකම තමයි නිවන් දැකීම. මායි වෙන කිසි දෙයක් ඕනේ නැහැ. ඔබ හැම තිස්සෙම ජීවත් වෙන්නේ අනිත්‍යතාවයේ නෙමෙයි. ඒකයි වරද. ඔබ හැම තිස්සෙම ජීවත් වෙන්නේ නිත්‍යතාවයේ. හැම තිස්සෙම නියමයකට යටත් වෙනවා. නියමයකට හසු වෙනවා. සැබවින්ම අනිත්‍යතාවයේ ජීවත් වෙන්නේ රහතුන්. ඒත් උිතාම සන්තෝෂෙන් ජීවත් වෙන්නේ. හරි සහනශීලීව ජීවත් වෙන්නේ. ඇයි? ග්‍රහණය නොකිරීම කියන අනිත්‍යතාවය තුලහි ඉන්නේ. ඈ අල්ලා නොගැනීම. එහෙම නැත්තම් නියමයක් ලබා නොදීම. ඒ යුද්ධ ප්‍රශ්න මානසික ගැටලු ඕනම දෙයක් ඇති වෙන්නේ නියමයේ නිසානේ. දැන් ඉඩම් ආරවුලක් ඇති වෙන්නේ ඇයි? නියමයකට ප්‍රශ්නයක් නැදින්න උතරනේ ඔප්පුවක ප්‍රශ්නයක් තියෙන්නේ. රටක් වෙනුවෙන් යුද්ධයක් හටගන්නේ නියමයේ ප්‍රශ්නයක් තමයි හටගන්නේ. එතකොට සමස්ත ලෝකයේ ප්‍රශ්න හටගන්නේ කොතනින්ද? නියමයේ. මේක මගේ, මේ කාර්යයගේ, මේක මට, මේක නෑ, මේක එහෙමයි නියම. ඉතින් නියමයේ තමයි ප්‍රශ්න. ඒ මට බැන්නා කියන අදහස එන්නේ මොකද්ද? නියමයක්. මම නියම කරගෙන ඉන්නවා. මම මේ වගේ කියලා දැන් සමහර මිනිස්සු වෙන ඉතාලම නරකයි. නමුත් ඔවුන් නියම කරගෙන ඉන්නවා මං හරි ශ්‍රේෂ්ඨයි කියලා. එතකොට එයාට බැන්නහම හිතනවා මේමයි කියලා. ඉතින් සමහර වෙලාවට දැන් ඔන්න මට මං හිතමුකෝ කවුරු හරි ළමෙක් තට්ටයා කියලා බනිනවා. ඉතින් මං කල්පනා කරනවා මම නියල තට්ටයා කිව්වා. මම තට්ටයා නෙමෙයි කියලා මං අරයට කියන්න දායි. බෑනේ. ඉතින් ඇත්තනේ. හරි මේ තට්ටයානේ. ආ ඔකේ ඔකේ යස්. කියලා ඉතින් හිතාදා ගන්නවා මිස වෙන කරන්නේ නැහැ. ඇත්තනේ ඉතින් තට්ටයා කියන්නේ දෝ තට්ටයට වෙනවෝ කියන්නේ. ඔය කොණ්ඩේ තියෙනවා. අය කොණ්ඩේ ලස්සනයි කියන්නේ. අන්න ඒ වගේ සමහර අයට පුළුවන් තමන්ගේ යංගිසි ස්වභාවයක් තියෙනකොට ආයේ ස්වභාවයෙන්ම තවන්න මොන හරි කිව්වේ හරි ඒක හරි විදිහ ගැලපෙනවනේ හරි ඕකේ කියලා හිතාදා ගන්නත් පුළුවන්කමක් තියෙනවා. නමුත් තමන්ගේ ජීවිතවලට යම් යම් අය ලබා දෙලා තියෙනවා නියමයක්. තේරෙනවනේ? නියම ලබා දෙලා තියෙනවා. ඒ නියමයට අනුකූලව තමයි මේ ප්‍රශ්න ඔක්කොම හටගන්නේ. ඒ නිසා අනිත්‍යතාවයට ඔබට එන්න පුළුවන් නම් නියම කර නොගෙන දෘෂ්ටි නොගන්න අවස්ථාව. දිට්ඨිංච අනුපගම්ම සීලවා දසනේට සම්පන්නෝ. දෘෂ්ටි වලට නොපැමුණු සීල්වත් කම හිතන පිහිටනවා. ඒ පිහිටීමේ හේතුවෙන් අපිට හැකියාව ලැබෙනවා දෘෂ්ටි නැතුව ජීවත් වෙන්න. දෘෂ්ටි නැතිව ජීවත් වෙන්න පුළුවන්. දෘෂ්ටි නැහැ, මුකුත්ම නැහැ. හතුරුත් නැහැ, මිතුරුත් නැහැ, මට මමත් නැහැ. මට දවසක් එහෙම කිව්වා ස්වාමීන් වහන්සේ ළමයිකට ආරාධනාවක් කළාම ඒ හාමුදුරුවෝ මට කිව්වා අනේ ආනන්ද මට වඩින්න විදියක් නැහැ, තරහ වෙන්න එපා කිව්වා. මං කිව්වා ස්වාමීන් වහන්සේ මට හතුරුත් නැහැ, මිතුරුත් නැහැ, මට මමත් නැහැ කියලා. එයාඳුර පඩිවැලෙන් නැගෙමින් හිටියේ. පඩිවැලෙන් බහකයක් නතර වෙලා බලාගෙන හිටියා වගේ දියා. ඊට පස්සේ උඩට ගිහිල්ලා කතා කරාම ආරාධනාව පිළිගත්තා. මාර ගත්තා අපිට වඩා වැඩිමහල් ස්වාමීන් වහන්සේ නමක්. ඔය වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ ඒ වගේ එකේ යංගිසි දෙයක් තිබුණා කියලා උන්වහන්සේට තේරුණා. පොඩි ප්‍රඥාවක් තියෙන ආමඳුරගෙන ඉන්නේ. දැන් ගොඩක් අය කියන මට හතුරුත් නැහැ, මිතුරුත් නැහැ කියලා විතරයි. දැන් තුන්වෙනි වචනයකුත් එකතු කළා මට මමත් නැහැ. කිව්වහම ලිංගක් සැලෙදෙනවා. මෙච්චර ලොකු වචනයක් පාවිච්චි කරේ කොහොමද මෙයා? හැමෝටම බෑනේ. ඒක තමයි කියන්නේ. ඒක තමයි සවිය ශක්තිය. ඒ වගේ ජීවිතේ පින්නතොන්ටපත් වෙන්න පුළුවන් නම් අර සරුවාකාරයේ නිදහස එතෙන්ට තමයි වෙන්නේ මේ ලෝක සත්‍යය. ඒව නැත්තම් අනිත් ඔක්කුගේම ඇස් බැඳලා තියෙන්නේ. ඇස් බැඳින්න පුදුමාකාර විදිහේ මේ ආගමික නිර්මාණකරුව හරි පුදුමයි. දැනටත් ඉන්නව එහෙම තමන්ට සේනාවක් පරම්පරාවක් හදාගන්න උවමනා වුණාම හරි බුදුම වැඩ කරනවා. මේක මුදලේක ඉන්න ලොකු මේ ආරාම වගේක් හදාගෙන යන පුජලෙක් ඉනවා. එයාගේ නිතරම ಗುಣ වරුණාව ගෝලියලව කියවන එන අයට. ඒක තමයි ප්‍රධාන ලක්ෂණය. ඊට පස්සේ කියනවා අපේ මේ පූජකතුමා අහසෙත් ඉන්න සමහර අයට පේනවා භාවනා කරනවා කියලා. දැන් හෝ ගහලා සන්තෝෂයි. දැන් මම අහ කොහොමද මේ වාට මේ දැන් ගුරුතුමා අහසේ ඉන්නෝ පේනෝ වගේ දැනුනේ කොහොමද කියලා මම කෙනෙක්ගෙන් ඇහුවා. ආ මම ගුරුතුමා ඉස්සරහින් දැන් භාවනා කළා. ගුරුතුමා කිව්වා දැන් මා අහසේ ඉන්නෝ පේනෝද කියලා. මට මුලින් පේන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ගුරුතුමා කිව්වලු මෙහෙම ඇහැ යටින් චුට්ටක් මෙහෙම ඇඟිල්ල තියෙන තද කරන්න කිව්වලු. හරිද? හද කරගාම ගුරුතුමා ගෙලින්ම හසිනේ හිටියේ කිව්වලු. දැන් ඕන එළව දැන් මාව වුණත් ආසෙ ඉන්නා වගේ වේලා මේ ඇහැටි පොඩ්ඩක් ඇඟිල්ල තියලා වෙන තද කරන්න අර යට තියෙන එක උඩට යන දැන් තියලා තද කළා බලන්න. මිට කලින් බලලා නැද්ද? වෙනව නේද? ඉතින් අන්නේ ඒ වගේ වැඩ පිළිවෙල තියෙනවා. ඇහැටි ඕනෝ බාන්නේ අධ්‍යා බලගෙන මේ තද කරාම යට තියෙන උඩට ඒකට හේතුව එක ඇංගල් එකක් අනිත් ඇංගල් එකකට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ ලෝකේ තමන්ගේ සොසයිටි එක හදාගන්න පුදුම වැඩ කරලා තියෙන ආගමික නිර්මාපකයෝ. මේ අතර හොඳ අය ඉන්නවා. මේ හැබැයි ඒ හොඳම බුදුරජාණන් වහන්සේගේ දේත් විකෘති කරගත්ත එකේ ඉතින් අනිත් ඒවා විකෘති අහන්න දෙයක් නෑ. මේ සතුරු බලවේගය කියලා කියන්නේ මහ පුදුම බලවේගයක්. අපි මිනිස්සු පස් දෙනෙකුට බණ කියනකොට එයාට මිනිස්සු 500ක් එකතු කරන්න පුළුවන්. එයාගේ ස්වරය, තාලය, වැඩ, නිර්මාණය හරි පුදුමයි. එහෙම දේවල් තියෙනවා. ඒ නිසා අපේ ගොඩාක් ස්වාමීන් වහන්සේලාට බිහි පින්නතුණු මේක ඌමනා කරලා තියෙන නමුත් තේරෙන්නේ නැති වුණාම එන විදියට ගහගෙන යනවා. සමහරලාට ගැඹුරු පැත්තටත් පැදගෙන බෝට්ටුව යනවා. මොකද ගොඩබිම දන්නේ නැති නිසා. මොදේ ගැඹුරටත් තව යනවා ගොඩබිම දන්නේ නැති නිසා. ඒකට එකපාරට අපිට දොස් කියන්න මුකුත් කියන්න බෑ. මග නොදැන කෙනෙක් රවුම් ගන්න එකට වරදක් කියන්න බෑනේ. වරදක් කියන්න බෑ. හැබැයි ඒගොල්ලෝ ළඟ එක හැකියාවක් සියලු දෙනා තුළ ගොනුනුත් මේට සවන් දීමේ හැකියාව, මේ සිතා වැළීමේ හැකියාව ඔවුන්ට පුළුවන්කම තියෙනවා මේ අනිත්‍යතාවයට පිවිසෙන්න. ඒ නිසා රහතුන් වැඩ සිටින්නේ අනිත්‍යතාවය තුළයි. ආර්ය ශ්‍රාවකයා වැඩ සිටින්නේ අනිත්‍යතාවය තුළයි. නිත්‍ය කරගෙන නැහැ. හැබැයි එයාට අර අමතක වෙලත් නැහැ බාහිර සම්මුතිය. ඈ? ඈ බාහිර සම්මුතිය නෑ නේ. මේ කොහේ දෙගුණත් එකයි නේද? ඔන්න ඔහේ මගේ නමට මව තියෙන්න අරින්න කිව්වොත් එහෙම කරන්න බෑ නේද? එහෙම කරන්න බෑ. සම්මුතියට සම්මුතිය විදියට ක්‍රියා කරන්න ඕන. අපිට මුදල් මාරු කරලා දෙන්න බෑ. දහසක වටිනාකමක මුදලකට කොයි එකත් එකයි ඔක්කොම සංඥාවක් නේ. ඔන්න රුපියල් 100 තියාගන්න කියලා ඉන්න බෑ. එහෙම කරන්න බෑ නේ. ඔක්කොම සංඥාවක් නේ ඔන්නෝග තියාගන්න එහෙම කියන්න බෑ. ඒ නිසා ඒ බුද්ධිය වෙනම තියෙනවා. මේ දර්ශනය සහ සැනසෙල්ල වෙනම තියෙනවා. දෙකයි. සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ අදිෂ්ඨානයක් තියෙනවා නම් සසර ඕනෑම මට්ටමකට යන්නත් පුළුවන්. කවම දාකවත් පුජ්‍යල අකමැත්තෙන් පුජ්‍යලයාට කිසි දෙයක් ලැබෙන්නේ නැත. චන්දියෙක් වෙන්න ආස කරපු අය චන්දියෙක් වුණා. ධනවතෙක් වෙන්න ආස කරපු අය ධනවතෙක් වුණා. උගතෙක් වෙන්න අය ආස කරපු අය උගතෙක් වුණා. හිරේ යන්න ආස කරපු අය හිරේ ගියා. අපාය යන්න ආස කරපු අය අපාය ගියා. ප්‍රේතිය වෙන්න කැමති අය ප්‍රේතිය වුණා. භූතය වෙන්න කැමති අය භූතය වුණා. තිරිසන්න වෙන්න කැමති අය තිරිසන්න වුණා. දිව්‍ය වෙන්න කැමති අය දිව්‍ය වුණා. මේ බ්‍රහ්ම කියන නාමේ එදා ඉන්දියානු විවාහාරය තුලින් අත්ත වචනය මොකක් හරි දෙයකට ඕනම දෙයක් හඳුන්වන්න මොකක් හරි නමක් තියෙන්න බෑ. ඉතින් යම්කිසි ඉහළ තලයක් හඳුන්වන්න බ්‍රහ්ම කියන වචනේ උදාගත්තා. දැන් අපි කොස් කියනවා, තවත් අය ජැක් කියනවා. ඒ ජැක් කිව්වමකෝ කොස් කිව්වමකෝ මොකක් හරි ආමන්ත්‍රණික ගුණයක් තියෙන්න ඕනේ අපකට. ඉතින් ඒ නිසා ඒ වචනේ යොදාගත්තා ඒ කාලේ. ඒ නිසා ඕනම මිනිස්සෙක් කියන්නේ උවමනා තැනට. ඒ නිසා ඔබට තියනවද උවමනාවක්? සියල්ලකින් නිදහස් වෙන්න. සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ඈ දැන් අර වස්තු ලෝලී භාවය, ස්ත්‍රී ලෝලී භාවය, පුරුෂ ලෝලී භාවය, පුත්‍ර ලෝලී භාවයන් නැති වෙන්න ඕන. ඒව සලකන්න, ඒගොල්ලන්ට සලකන්න, උදව් කරන්න, යුතුයකම් ඉෂ්ට කරන්න. ලෝලියෙක් වෙන්න ඕනේ නැහැනේ, ලොල් කෙනෙක් වෙන්න ඕනේ නැහැ, බැහැ වෙච්ච පුජ්‍යලෙක් වෙන්න ඕනේ නැහැ. ඔව් ඔව්. ඒ නිසා ඒ තත්ත්වල් වලින් බහැර වෙන්න, ඒවා ගැන ආදීනෝමේ ප්‍රඥාවට කියලා දෙන්න, ටොක්කක් කන ගැනීම පුරුදු වෙන්න, තමන් හිතින් සිදු වෙන වැරදි සිද්ධ වෙනකොට නේද ටොක්කක් කනගෙන හදාගන්න. දැන් මට ඒක කියලා දුන්න හොඳ ක්‍රමයක්. හිත වැරදි පැත්තට යනකොට උඹ ඕව හිතන්නද මහනුනේ කියලා අහලා හයියෙන් ටොක්කක් කන ගන්න කියලා. ඒ වගේ තමනුත් ඇවිල්ලා එහෙම ක්‍රියා කරන්න ඕන. මමත් ධර්මය අහන දවසකදී මට එහෙට ගියාම මට දාන පිඟානක් හම්බුනහම බඩගින්නින් ගියපු වෙලාවක නිසා බොහොම රසවත් හොඳට තියෙනවා කියලා මට පෙවුණා. ඉතින් ඒත් මං හිතුවා දැන් ඉතින් මම මේක කන්න දාවේ නෑ. එනිසා මනස දෙන සංඥාවල් වලට අරමුණු වලට වඩා විද්‍යාත්මක ගුණයක් ප්‍රඥාව තුළින් එකතු කරලා ඒවයි තියෙන හරසුම් භාවයන් කියලා දෙන්නවා. ඒක තමයි තියෙන්නේ කාරණේ. ඒක තමයි තියෙන කාරණේ. සා හැම දෙයක්ම හොඳින්ම රැක ගන්න අතර හැම දෙයක්ම අපි භවාලෝකේ දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් අද සමහර අය ඉන්නවා මේ බණ භාවනාවල් වැරදි විදිහට තේරුම් අරගෙන සමහර අය භාවනා කරන්නම නිවන් දකින්නම මේ දික්කසාද වෙලා මහන වෙච්ච අය ඉන්නවා. සමහර හාමුදුරුවෝත් බලපෑම් කරනවා. නෝන නිදහස දුන්නට මදි දික්කසාදත් වෙන්න ඕනලු. කියලා මේක පුදුම වෙලා ඊට පස්සේ අර නෝනගේ ඕලු ඒක හරි නෑනේ අපේ දරුවර පුරට හරි ඉදිරියේදී මෙහෙම දික්කසාදයක් අටහනේ පාට මම අවසර දෙනවනේ මහන වෙන්න පු ගිහිල්ලා. නෑ නෑ හඳුරු කියනවලු දික්කසාද මේ තරහකට මේ ඉතින් ඒ වගේ අඥාන මෝඩ තකතිරු භාවනා කර්මස්ථානචාරවරු තියෙනවා. නැත්ත කතා මම කියන්නේ ඊට පස්සේ බැංකු පොත්වල හරේ මෙහෙ සල්ලි ඔක්කොම දාන්න එපා කියනවා. ඒක වට පිටාවටත් බදලා වැඩිපුර තියෙනවා නම් අපේ ආයතන account එකටත් දාන්න කියනවා. මුතුම යක්කු අපේ ඉන්නේ මේ කාලේ ඈ ඒ වෙනත් අර ඉන්න පුජ්‍යලයන්ගේ ඔක්කොම බැංකු පොත්ේ මේ දිහා ගන්නවා. පන්සලේ තියෙන ඒවා ඔක්කොම හදු ගන්නවා දිනු කරනවා. ඉතින් ඒ නිසා විශාල ප්‍රමාණයක් ඉන්නව මහාන වෙච්ච පැවිද්දෝ මල භූතයෝ පෙරේතයෝ වෙලා. ඒ නිසා මේ මහානකම කියන්නේ මේ අමුතු වරප්‍රසාදයන් නෙමෙයි නිවන් දකින්න. මේක ඇඳුමක් විතරයි. මේකට යංගිසි ගෞරවනීය සමාජ සම්මතයක් ලැබිලා දෙනෝ ලෞකික විඥානයේ තුල. ඒ තුල යහපත් විදියට හැසිරෙනවා නම් අනිවාර්යෙන් ඒ ගෞරවය ලැබෙන්න ඕන. යහපත් විදිය කියලා කියන්නේ චේතනාවට අනුව අපේ මිනිස්සු යහපත මනින්නේ ක්‍රියාවට අනුව. දැන් ආමතුරු කෙනෙක් වාහනයක් කියලා වෙන ගියත් කමන්නේ දෙයියනේ යහපත් චේතනාවට. කසිප්පු ගන්න නෙමෙයි නයි යන්නේ. බර ටිකක් කියන්න නා. ධර්ම මනසිකාරයේ නයි යන්නේ. හොඳ වැඩ කරනවා යන්නේ. ඒක හොඳයි. තමෙක් විනෝදචාරිකාව කරගෙන කසිප්පු ගහන්න යන සවාරි ගහන්න කියන එක වැරදි. ඉතින් යහපත් චේතනාවකින් නම් කමක් නැහැ. ඉතින් අපි අය එහෙම හිතනවා. ඒ නිසා මේන පින්නතුනුත් එහෙම බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ ක්‍රියාත්මක වෙන්නේ චේතනා හම්බික්කවේ කම්මං වදාමේ. ඈ රැට භික්ෂුන් වහන්සේ කෙනෙක් මොනවා හරි බඩට දාගන්නේ ලෙඩක් හොඳ කරගන්න නම් බෙහෙත් ටික බොන්න නම් දෙයියනේ වරදක්ද ඒක? පින්නතුන්ට කියන්න ওই විනය හරි මේ ධර්මයේ පැත්ත වැඩිපුර බැලුවොත් සෙරප්පු දෙකක් දැමමත් වරදක්. භික්ෂුන් වහන්සේලාට නගරේ සෙරප්පු දහන තහන. ආරණ්‍ය ඇතුළත විතරයි සෙරප්පු දාගෙන ඉන්න පුළුවන්. කුඩේ ඉහළෑමත් වරදක්. කුඩේ ඉහළාන්න පුළුවන් ආරණ්‍ය විතරයි. නගරේ යනකොට කුඩේ ඉහළාන්න තහන. කොරන්න ගියොත් කොහොමද වෙන්නේ? මම සෙරප්පු නොදා හිටපු කෙනෙක්. මමත් ගොටු අත්ත පාවිච්චි කරපු කෙනෙක්. අත්ත දෙයනේ ගොටු අත්තෙන් තෙවෙනවා යන්න බෑ. ඒක උලඟට ගාය යනවා. හරියට කුඩේක තරම් සෙවණක් ලැබෙන්නේ ගොටු අත්ත. ඒක පැත්තයිනේ අනිත් පැත්තෙන් දෙනවා. ඒ හරි ප්‍රශ්නයක්. සෙරප්පු නොදා ගිහිල්ලා එකපාරක් පිට ගොටුවේ බහැලා තනික්‍රණීය කණු ඔක්කොම ටික කුණු වුණා. අපිට කොට ඉස් දැන් නම් ටිකක් පිරිසුදුයි. ඉස්සර අවීචි මහා නරකය කැප කරන්න මිනිස්සු ඔක්කොම පාරවල් ආයිනේ. දැන් අපි බෙහෙත් ගත්තා. අද නොකා ඉඳලා අද සදාකාලික අපි ලෙඩ්ඩු දැන් ගෑස්ට්‍රයිටිස්. නොකා ඉඳලා. මලකින් නැගින් ඉඳලා ඒ නිසා මේ තෝරගෙන තියෙන විදිය තමයි පින්නතුනේ සමස්ත ජාතියේ පිරිහීමට බලපාලා තියෙන්නේ. බුද්ධාගම වලදී විදියට තෝරගෙන එකිනෙකාට ආදරය කරන, කරුණාව දක්වන, එකිනෙකාට ප්‍රියයසින් බලන, හොඳ දේවල් හැම දෙයකටම වැරදි කියලා ආරූඪයක් ආරෝපණයක් දීපු එකම සමාජයේ බෞද්ධ සංස්කෘතිය. අනිත් දේවල් විශාල වශයෙන් ඒව කරන ඒක මිත්‍යා දෘෂ්ටිනේ. ඒකට කමන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය කොහොමද එහෙමනේ කරන්නේ? යම්කිසි හොඳ ගොඩක් තියෙන අතරත ඒ හොඳ ටික මනාව තේරුම් අරගෙන ඒ දීප්තිමත් කරගෙන ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල තමයි අපිට අවශ්‍ය කරන්නේ. අනිකුත් දේවල් ඉවතර දාන්න ඕන. ගහක වුණත් නැමිල වැටෙන පරඬ කපලා දාන්න ඕන. අනිත් අතු වලට හැදෙන්න පුළුවන් එතකොටයි. ඒකේ සදන කට්ටිය පරඬල් කපලා දාන්නේ ඒකයි. ඒ නිසා බෞද්ධ සමාජය තුල වුණත් අර හැදිච්ච ටික පරඬල් ටිකත් එහෙම ටික පොඩ්ඩක් කපලා දාලා ගහ හොඳට සාතු සප්පායම් කරලා වැඩුවොත් ලස්සන දර්ශන සම්පන්නයෙන් යුක්ත සමාජයක් හැදෙනවා. අනිවාර්යෙන් මේ ඉදිරි යුගය ධර්මීය යුගයක් බවට නිර්මාණය වෙනවාමයි. එහෙම නැත්නම් අර රළ ක්‍රමයට නියන්නේ. දැන් යංගිසි පිරිහීම එහෙම ධර්මයේ නැගිලා අනුරාධපුර යුගයේ මෙහෙම වැටුණා. දැන් වැටල වැටල දැන් අන්තිමට පිරිහිලා තියෙන්නේ. දැන් අපේ සියලු විද්වතුන් මේ අනාවැකි පළ කළා තියෙන්නේ. ඔය මොන කට්ටිය මොනවා කිව්වත් බුදුරජාණන් වහන්සේ විවරණ දුන්නු රට ශ්‍රී ලංකාව මේ රටේ එක ෂණේම සියලු දෙනා බෞද්ධ බවට උනත්පත් වෙන්නට පුළුවන්. ලෝකේ තේරුම් ගන්නට පුළුවන් ඉදිරියට එන සමාජය බුදුදහම තුළ පිළිගන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යෙන් ඒ යුගයේ ආරම්භක පිරිස ඔබ වෙන්න පුළුවන්. එසා ඔබ වෙන්න, ඒක හරියට තේරුම් ගන්න, සම්මුතියයි පරමාර්ථයයි පටලවා ගන්න එපා. සම්මුති දෙයක් කතා කරනකොට සම්මුති විදියට කතා කරන්න, පරමාර්ථ දෙයකින් අහනකොට පරමාර්ථ උත්තරයක් ලබා දෙන්න. පරමාර්ථයේ තේරෙන කියන්න කලින් ඒක මේ මනුස්සයට තේරුම් ගත පුළුවන්ද බැරිද පොඩ්ඩක් බලන්න. නැත්නම් අපි විනාශ වෙනවා ඒකෙන්. මනුස්සයෙක් ඉදිරියේ විහිළුවක් වෙන්න ඕනේ නැහැ අපි කොච්චර ගැඹුරු දෙයක් දැනගත්තත්. දැන් මේ මේ තියෙන ගැඹීරම වචන දෙක තුන වචන පහකින් මට තේරලා දාන්න පුළුවන්. එයි එහෙම කිව්වොත් විහිළුවක් වෙනවා. ඒ නිසා මේකට වටපිටාවක් හදලා කරුණුකාරණා කියලා දීලා විග්‍රහ කරලා මේක මතු කරන්නේ ඒකයි. පුජ්‍යලයේගේ ප්‍රකාශනය නෙමෙයි වැදගත් වෙන්නේ, ඒ පුජ්‍යලයා තුල මතුවන ආත්මීය දැනුම සංවර්ධනය තමයි වැදගත් වෙන්නේ. අපි කටින් නෙමෙයි උත්තරේ දෙන්න ඕන. ඔහුගේ හදවතෙනු මේ උත්තරේ මතු කරන්න ඕන. ඒකටයි අපි මෙච්චර කතා කරන්නේ. කටින් උත්තරයක් දෙන්න හරි සේසි. සම්බේ සංඛාර අනිච්චය අදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉවරයි. සියල්ල කියලා ඉවරයි. ඒක කටින් ලබා දුන්නු වචනයක් පමණයි. ඒ ඔබ තුල ජීවමාන කරන වැඩපිළිවෙල තමයි මේ කතාව. ඒක එකපාර නැගිටවන්න බෑ. එකපාරට ළමෙක් අරගෙන කෝටු පාරවල් දෙකක් ගහගෙන දූපිය ඇයිද පිය කියලා කිව්වොත් මොකද වෙන්නේ? අර ළමයා කෑ ගහනවා. එහෙම බෑ. ඈ හපම් පුතා හපම් පුතා කිය අතින් අල්ලගෙන සති ගණන් මාස ගණන් ඇවිද්දවලා ඇයිද? මේ වගේ මේ ගොල්ලන්ටත් හපම් පුතා තමයි මේ කියන්නේ. ටික ටික ඇයිද ගන්න පුරුදු කරනවා. සරදර කරන්නේ නැතුව, හිරිහැර කරන්නේ නැතුව, කරදරයක් නැතුව මේ ලස්සනට ඒ දරුවෙක් ඇවිත් දවන තාත්තා කෙනෙක් වගේ. දේකට ක්‍රමානුකූලව අවකාශය තියෙන්න ඕන, ඉඩකඩ තියෙන්න ඕන. ඒ ඉඩකඩ තුල තමන් උත්සාහවත් වෙන්නට ඕන, තමන්ගේ නුවණ මහන්සි කරගන්න ඕන. මේක ධර්මය දැනගත්තොත් ඔබටමයි පිළිසරණ පිහිට පිණිස පවතින්නේ කියලා මේක තේරුම් ගන්න. මේක විශේෂ කාරණයක්. එක වචනයක් ගන්න එපා. එහෙම උතර ලුණු කෑවා වගේ ප්‍රශ්නයක් වෙනවා. සමස්ත කැඳ බොනවා නම් එකට හදලා ඒවා සම්පින්දණය කරලා ගන්න ඕන. ඒ නුවණ තමන්ට තියෙන ඕන. එකවර උදා නොවුනත් ඒක ක්‍රමානුකූලව උදා කරගන්නට තමන් වීරිය ඇති කරගන්නට ඕන. ඉතින් ධර්මය තමයි ප්‍රමුඛ කාර්යය බවට පත් වෙන්නට ඕන. එහෙම නැත්නම් ඔබ අනිකුත් දේවල් ඔබට කවදාවත් පිහිට වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ටෙලිනාට්‍ය, ඥාති, මගුල් ගෙවල් ඒව පිහිට වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයට මුල් තැන දෙන්න, ධර්මයේ තේරුම් ගන්න. ඒක තමයි ධම්මං විනානත්තේ සුඛානත්ත. ඔබට සැප පිණිස ධර්මයේ ඇරනම් කිසිම කෙනෙක් කිසිම දෙයක් පවතින්නේ නැහැ. නෝන මහත්තයටත් සැප ටික කාලයයි. ඈ ඈ දරුවෝ මව්පියන්ට සැපත් ටික කාලයයි. ඒක මතක තියාගන්නට ඕනේ. හැබැයි ඒකෙන් අපි ඒගොල්ලන්ට වෛර කරන්න නෙවෙයි මේ කියන්නේ. ඒගොල්ලන්ට තියෙන යුතුයකම සහ වගකීම සියල්ල ඉෂ්ට කරගෙන මේ ධර්මයටත් ප්‍රමුඛතාවය ලබා දෙමින්, පුළුවන් නම් මේ ධර්ම දහය ආදී තමගේ නෝනට මහත්තයටත් ලබා දෙමින්, දරුවන්ටත් ලබා දෙමින්, ඥාතීන්ටත් ලබා දෙමින් ක්‍රියා කරන්න ඕන. එහෙනම් ජීවිතේ ධර්මයෙන් ආලෝකමත් කරගන්න ඕගොල්ලන්ට භාග්‍ය ශක්තිය මේ නව අවසරේ ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.